හැමදෙනාටම තිරුවන් සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර කළා. සාකච්ඡාව ආරම්භ කරමු. දලුවත් මහත්මයා මේ දැන් ටිකකට කලින් මට මේ කතා කරලා කිව්වේ අද සාකච්ඡා කරන්න මේ මොකක් හරි අපිට කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මටකත් මං කල්පනා කළේ අපි කලින් දවසක මං හිතන්නේ කල්යාණ මිත්‍රයින්ට මතක ඇති අපි සතිපට්ඨාන සූත්‍රයේ යම් සූත්‍රයම නෙවෙයි අපි එහි මොනවා හරි ප්‍රායෝගික වශයෙන් බලන්න පුළුවන් කරුණු කීපයක් අපි මේ කරගෙන යන අයට උදව් වෙන විදිහට බොහොම සරල දේවල් නමුත් ඒවා වැදගත් වෙනවා කියලා හිතපු නිසා විශේෂයෙන් මටත් ඒ වගේම අනිත් අයගෙත් උදව් ලබා ගන්න අපි සාකච්ඡාව කරා යම් දුරකට. ඉතින් මට ඒ සාකච්ඡාවෙන් ගොඩක් ප්‍රයෝජන ලැබුණා. ගොඩක් කල්‍යාණ මිත්‍රයන්ගේ අදහස් එහෙම ලැබුණා. ඉතින් මට හිතනවා අපි අද එක තව පොඩ්ඩක් එහාට සාකච්ඡා කරමු කියලා. ඉතිරි තියෙනේවත් ඒ අදාළ කරුණු අපි ගිය සැරේ සූත්‍රය වශයෙන් කරගෙන ගියේ නැහැ. එහෙම පාලි ටික එහෙම කියවගෙන ගියේ නැහැ. ඊට හේතුව ඉතින් අපි මේ සූත්‍රය බොහෝ පාලි දැනුම තියෙන ඒ වගේම බොහෝ අත්දැකීම් තියෙන ගුරුවරුන්ගෙන් අහලා තියෙනවා. ස්වාමින් වහන්සේලා දේශනා කරනවා. ඒ වගේම සත්‍යජිතුමා ඒ වගේම අපිට ඒවා විස්තර කරලා තියෙනවා සූත්‍රයේ මුලේ ඉඳන් අගටම. ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍රයෙන් භාවිතය කායිකව භාවිතා කරන්න තියෙන දෙයක්. ඉතින් මේ භාවිතා කරනකොට සමහරවිට ඒ සූත්‍රයේ ඒක එක්කෙනාට භාවිතා වෙන විදිහේ නේන ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේම ඒක අදාළ කරගෙන ගොනු කරගන්න විදිය ගැන යම් කිසි අදහසක් ගන්න වගේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි මුලින්ම මට හිතෙන්නේ වැදගත් අපි මතක් කරගමු අපි මොකද්ද සාකච්ඡා කරේ කියලා. ඉතාලා කිතින් එතෙන්දී අපි බැලුවේ මේ සතිපට්ඨානෙ අපි දන්නවා සතිපට්ඨානෙ කියන්නේ මොකද්ද කියලා. මේකට මේ ගෝචර වෙන හතරක් තථාගතයන් වහන්සේ දේශනා කළා. සතිය පිටුවා ගන්න ඕන මේ කයත් මේ වේදනාවත් චිත්ත ඒ වගේම හිතට එන අරමුණු ධම්ම. ඉතින් මේ හතර ගෝචර වෙන හතරට අපි සතිය පවත්වා ගැනීම. ඉතින් අපි කතා කළා එදා මේ සතිය පවත්වා ගන්න නම් මේ පවත්වා ගන්න කෙනාගේ තියෙන ලක්ෂණ ටිකක් ක්වොලිටීස් කියන වචනේ තමයි මට මතක ඇතිල මම පාවිච්චි කරේ. ඒකට මට වෙන වචනයක් වගේ ආවේ නැහැ. ඒක අපේ අර කැරක්ටර් එක වගේ එහෙම නැත්නම් ඒක අපිට තියෙන්න ඕනේ අර ඒක ස්කිල් එකක් එක්ක අර ස්කිල්ෆුල් කුසලයක් එක්ක එන එක වගේ තමයි ඒක මට තේරෙන්නේ. ඉතින් දැනට තේරුම් ගන්න තියෙන කුසලයේ කියන්නේ මන්නේ මේක කරගන්න අපිට යමක් කරන්න තියෙන ස්කිල්ස් ඒ වගේම ක්වොලිටීස්. දැන් අපි දා කිව්වා ගුවන් යානයක් පදවන මේ ගුවන් යානයක් පියසර කරන කෙනෙකුට ඒක කරන තාක්ෂණයට අමතරව ඒක න සෞඛ්‍ය සම්පන්න වෙන ස්පේන්න ඕන ඉක්මනට තීරණ ගන්න කෙනෙක් වෙන්න ඕන මානසික වශයෙන් සෞඛ්‍ය තියෙන කෙනෙක් ඉති ආදී වශයෙන් ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ සතිපට්ඨානයේ වඩන කෙනෙකුට තියෙන ලක්ෂණ කීපයක් තථාගතයන් වහන්සේ හැම ගෝචර වෙන දෙයක් එක්කම කියනවා. අපි ඒ ටික කතා කළා ටිකක් වැඩිපුර අපි කතා කළා ආතාපි එක දිගට පවත්වාගෙන යන්න ඕන වීර්යයක් තියෙන්න ඕන කියන එක මේක කරගෙන යන්න. ආතාපි කිව්වා මේක එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් වීර්යයක්. ඒ වගේම තමයි සතිමා ආතාපි සම්පජානෝ සතිමා ඒ දෙකකට යන්නේ මේ වර්තමාන මොහොතේ හිත තබා ගැනීමත් ඒ වගේම හිතට එන දේවල් නුවණින් බලන්න ඒ වගේම හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්කමක් තියීම වැඩිපුර පරීක්ෂා කරලා බලීමට. ඒක පරීක්ෂා කරන විදිහ අපි ගොඩක් කතා කරත් එක්ක ගිය සැරේ. ඉතින් එතනදී මට මේක වැදගත් වෙන්නේ මොනවද, මේක කුසලයක් වෙන්නේ කොහොමද, මට මේක අකුසලයක් වෙන්නේ කොහොමද, මේ ආදී වශයෙන් අපිට එතකොට ඒ තීරණ ගැනීම අප්‍රතිවෙන තීරණ ගැනීම ගැන අපි කතා කළා ගිය සැරේ ගිය සාකච්ඡාවේදී. ඒ වගේම අපි මේ ඒ දෙක කතා කරලා ඊට පස්සේ අභිජ්ජා දෝමනස්ස පැත්තක් කතා කරලා අපි එතනදී සඳහන් කළේ ඒ පිනේය ලෝකයේ අභිජ්ජා දෝමනස්ස කියන එක ඇත්තටම සමාධි. සමාධි වශයෙන් සමාධි ලක්ෂණ වශයෙන් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ වීරයක් පව එක දිකට පවතින වීරයක් තියාගෙන යම්කිසි වීරයකින් මෙකලෙස් නැති කරන්න මේ සත්‍ය සම්පජාන්‍ය පවත්වා ගනිමින් මේ ලෝකයේ පිළිබඳ කැමති දේවලුත් අකමැති දේවලුත් ඒ වෙනුත් ඈත් වෙලා දෙකෙම අභිජ්ජා දෝමනස් ඒ දෙකෙම ඈත් වෙලා මේ කය දිහාත් වේදනා දිහාත් මේ චිත්ත දිහාත් ඒ වගේම ධම්ම දිහාත් බලන්න කියලා. ඉතින් මෙතන සමාධි කියන එක සෑහෙන වැදගත් කියලා මට හිතෙනවා. මොකද ඒ බලන අපිට කොච්චරක් ඒක දිහා බලන්න පුළුවන්ද කියන කොච්චරක් පැහැදිලිව බලන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ සමාධිය මතයි කියලායි මට පෞද්ගලිකව හිතෙන්නේ. කොච්චරක් දුරට හිත වෙනත් දේවල් වලින් මිදිලා තියෙනවද කියන දේ මත. ඉතින් මේ ඔක්කොම ටික එකතු වෙලා එනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි එදා අපි සාකච්ඡා කළේ. ඉතින් මට හිතෙනවා අද ඊට පස්සේ තියෙනවා අපිට දැන් මේක කරන විදිය. දැන් ඔය ටික තමයි qualities කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් එනවා මේ සමාවෙන්න. දැන් මේ සතිපට්ඨානයේ වර්ධන කොට ඒ හැම ගෝචර දෙයක් එක්කම අපිට ඊට පස්සේ තථාගතයන් වහන්සේ අපිට මේක බලන විදි කියලා තියෙනවා. දැන් මේ ශරීරය, මේ කය, තනීම් මේවා එකක් තමයි අපිට කියලා තියෙනවා අභ්‍යන්තර වශයෙන් බලන්න කියලා. ඒක බාහිර වශයෙන් බලන්න කියලා තියෙනවා. අභ්‍යන්තර බාහිර වශයෙන් බලන්න කියලා තියෙනවා. ඇති වෙන විදිය බලන්න කියලා තියෙනවා. නැති වෙන විදිය බලන්න කියලා තියෙනවා. ඇතිවීම නැති වෙන විදිය බලන්න කියලා තියෙනවා. මේවත් අර හැම එකක් එක්කම ආයි ආයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රේ පුරාම කියලා තිනවා. ඉතින් මේවා අපි ගොඩක් මේ සාකච්ඡා කරලා තිනවා. සමහරවිට මට හිතෙනවා ඒක මේ ඒවා බොහොම මේ සමහරවිට එක්ක ආනාපාන සතිය එකට ඒ වගේ දෙයකට සම්බන්ධ කළම තමයි සාකච්ඡා වෙන්නේ බොහෝ වෙලාවට. ඉතින් ඒක නිසා මේ මට සමහර වෙලාවට හිතෙනවා මේක මේ එතකොට ඒකේ ගොඩක් විස්තර දැනගැනීම ටිකක් අඩු වෙනවා වගේද කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා කල්පනා කරා අද සාකච්ඡාවේ අපි මේ පැත්ත ටිකක් වැඩිපුර බලමු කියලා. ඉතින් මේ අභ්‍යන්තර බාහිර බලන එක ගැන අපි මුලින්ම බලමු. අපි දැන් මේ කය කියන එක ගැන බලන එක තමයි මම හිතන්නේ වඩාත් ලේසි අපිට කල්යාණ මිත්‍රයින්ට. දැන් කය කිව් අභ්‍යන්තර කියන එක දැන් මෙතන අර්ථ දැක්වීම ගොඩක් තියෙනවා. ඉතින් අපිට කල්යාණ මිත්‍රයෝ කරුණා කරලා ඒක පැහැදිලි කරලා දෙන්න අපි මේක සාකච්ඡා කරනකොට තව මේක කරුණු. සමහරවිට කය ඉතින් අපි මේ දන්නවා හොඳටම මේ අපි මේ ශරීරය මොකද්ද කියලා. අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බැලුවාම පේනදී මේ ශරීරය. ඒකට තවත් මේක අපි දන්නවා මේක මේ ආධ්‍යාත්මික ආයතන වශයෙන්. ඉතින් ඇත්තටම ආයතන තමයි මෙතන තියෙන්නේ. අධ්‍යාත්මික ඇස, කන, නාසය ආදී වශයෙන් ඒ ටික තමයි තියෙන්නේ. ඒකට මේ ශාරීරික වශයෙන්. ඉතින් මෙතනදී මේ බලන්න පුළුවන් මේ වගේ ගොඩක් විදි පැති තියෙනවා කියලා අභ්‍යන්තර වශයෙන් ගත්තාම හිතෙනවා. එතකොට මුලින්ම දැන් කක් තමයි මේක අසුභ වශයෙන් බලන එක. තථාගතයන් වහන්සේ සතිපට්ඨානේ හැදින මේක අසුභ දෙයක් වශයෙන් බලන්න කියලා. ඉතින් ඒක මම කියන්නේ කල්යන්න මිත්‍රයෝ ගොඩක් පුදුකල් ඇති කියලා හිතනවා. ඉතින් මේක මේ අපි හැමදාම බලනකොට තියෙන අර දැන් එතනත් සම්බන්ධ වෙනවා මේකට කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියන එක. මේ ලෝකෙ සම්බන්ධයෙන් අපි සාමාන්‍ය මේ කය කියන එක බොහොම ප්‍රිය දෙයක්. ඒකට වැඩිය මට හිතන එක වචනයක් තියෙන්නේ මේ අගය කරන්න ඕන දෙයක් වගේ නිකන් අගය කරන්න ඕන දෙයක් වශයෙන් තමයි අපිට අදහස තියෙන්නේ මේ කය කියන එක සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපිටම කය හැමදේම නෙවෙයි අඩුපාඩු යම්කිසි කොටසක් හරි කිසි අගයක් කරන්න පුළුවන් දෙයක්. මේක මේකයි ගැවුල කපලා යනවා, නැත්නම් මේක මේ එක එක කොණ්ඩේ හදිට කපාගෙන යනවා. හරි ලොකු දෙයක් නෙවෙයි, නමුත් එතන අගයක් කරන්න ඕන දෙයක් තියෙනවා කියන අදහස මෙතන එනවා. ඉතින් තථාගතයන් වහන්සේ අපිට එතනදී දේශනා කරේ මේ අගයක් මේ වගේ අපි බලන්නේ හැම බලන්නේ ඇයි ඒක අපි පුරුදුලා තියෙන විදිය. අපි ඒක විදිහට තමයි පුරුදුලා තියෙන. ඉතින් පුරුදුලා තියෙන විදිය අපි කරගෙන යනවා. ඉතින් තථාගතයන් වහන්සේ කිව්වේ ඕක නෙවෙයි, මේක වෙන විදිහකටත් බලන්න පුළුවන්. වෙන විදිහකටත් බලන්න පුළුවන්. ඒක කරලා බලන්න කියලා. එහෙම පුරුදු වෙනකොට ඒ විදිහට බලන්න පුරුදු වෙනවා කියලා. ඉතින් ඒකේ වාසි දෙකක් තියෙනවා. එකක් තමයි අපිට එහෙම බලන්න පුරුදු වුණාම අපේ හිතටම අදහසක් එනවා. දැන් මට මේ එකම දේ කලින් මේ විදිහට බැලුණා, මේ විදිහට දැනුණා. දැන් මම මේ වෙනස් විදිහකට බලනකොට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට. එහෙමනම් මේක මේ බලන දේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ බලන බලීමේ පිළිබඳ එන ඒ අදහස, ඒ සංකල්පයේ මතම තියෙන දෙයක්, ඒක ගන්න විදිහ මතම තියෙන දෙයක් කියන එක යම් හරි පැහැදිලිමක් එනවා. ඒක එනවම තමයි. සමහරවිට එනවද කියලා එහෙම ලොජි තර්කානුකූලව තේරෙන්නේ. නමුත් ඒක එනවා එහෙම. එහෙම වුණාම වෙන්නේ අපිට නොදැනීම අර තියෙන ඇලීම, ඒකට ගොඩාක් ඇලීම තියෙන නම් ඒක අඩු වෙනවා ඉතින් එතන ඊට පස්සේ. ඉතින් ඒ එතකොටම අපිට තේනවා සතිපට්ඨානේ අර කියලා තියෙන මේ ලෝකේ තියෙන කැමැති අකමැති දේවල් වලට නිදිලා මේක බලන්න කියන එක ඒකත් එතනදී වෙනවා. ඉතින් අපි අසුභය ගැන ඉතින් ගොඩාක් මෙතනදී කියන්න අවශ්‍ය නැහැ ඒ පැත්ත ගැන. ඉතින් මම හිතන්නේ කල්යාණ මිත්‍ර ගොඩක් දන්නවා. ඉතින් එතනදී ඉතින් එකක් මතක් කරගන්න තියෙන්නේ, දැන් මේ අසුභය බලනකොට දැන් අපි සම කෙනෙක් කියන්න පුළුවන් අපි ශරීරය ප්‍රම දකිනවා. දැන් අපි වෛද්‍යවරයෙක් ගත්තොත් කපලා කොටලා ඒවක් කරනවා, මොලේ ඒවත් කලවනවා, ඉන්නවා ශල්‍ය වෛද්‍යවරු. ඉතින් එහෙම ආයක එතකොට මේකට නිබිදාවක් එන්නේ නැද්ද? මේක පිළිබඳ වෙනස් විදියකට බලන්න හිතෙන්නේ නැද්ද කියලා එහෙම අදහසකුත් එනවා. එහෙමත් එනවත් ඇති ඇත්තටම කියන්නේ. ඉතින් දන්නේ නැහැ එහෙම. ඉතින් ඒක අහලම බලන්න එනවා. සමහර අයට ඉතින් එහෙමත් එනවත් ඇති. ඒක බලන විදිය තමයි. ඉතින් අර තථාගතයන් වහන්සේ කිව්වාගේ මේක අසුභ දෙයක් කියලා බලන්න පුළුවන් නම් ඒ විදිහට තමයි පේන්නේ. ඉතින් මට මතකයි අපි ඒක අර ඔය සමහරට එහෙම පේනවත් ඇති වගේ ඇට ડોක්ටර් හවුස් කියන වැඩසටහනේ කාලේ බලපු එකක්. ඒ ප්‍රධාන වෛද්‍යවරයා කියනවා මේ this body is disgusting කියලා in a co-worker. ඉතින් අපි මේක වගේ සමහරට ඒ කට්ටියටත් පේනව ඇති, එහෙම වෙනව ඇති. හැබැයි තථාගතයන් වහන්සේ කිව්වේ මේක බලන්නවට සාමාන්‍ය කියලා නෙමෙයි. එකක් වෙනස් විදියකට කියලා අපි මේ පාඩේ පොඩ්ඩක් මතක් කරගමු. මේක සම්පූර්ණ වෙන්නේ වශයෙන් අපි දන්නවා. ඉතින් අසුද්ධ ඒ පැත්ත බලන, කය විෂ බලන ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් අපි බොහෝ විතම බලන්නේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන කොටස. එතනදී ඉතින් තථාගතයන් පිළිදිර කියන සමා වෙන්න වැරදුනොත් කතම ආචානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්කු හිමමේව කායං උද්දං පාදතල අදෝ කේශමත්තකා කච්ච පරියන්තං පූරණානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. මේ ආනන්ද මේ ශරීරය දෙහිඳලා පහත වෙනකන්, කෙස්වලින්ද ඇටිපතුල වෙනකන් මේ හැමකින් වැටිලා වැහිලා මේක ඇතුලේ නාන ප්‍රකාර විදිහේ අප්‍රසන්න අසුබ අගයක් කියලා ගෙදර ගිහිල්ලා කබඩ් එක ලොක් කරලා දාගලා තියාගන්න බැරි අත්‍යස් අතවත් තියන්න බැරි දේවල් වලින් පිරලා තියෙනවා කියන එකයි තථාගත. අන්නේ මේ විදිහට මේ ශරීරය බලන්න කියලා තමයි තථාගතයන් වහන්සේ අපිට අසුබය බලනකොට කියන්න කිව්වේ. ඉතින් අපි වෛද්‍යවරයෙක් මේක බලනවා නම් මේක දැනුම පැත්තෙන් මේ අක්මාව තියෙන්නේ මේකේ මොකද්ද, මේ මෙතන සම්බන්ධලා තියෙන කොටස මොකද්ද, මෙතනට කොච්චරක් අක්මාව වැඩිලා තියෙනවද කියලා අපි බලනවනම් එතනදී අසුභයක් ඉතින් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. කැපිලාටදී ඉතින් අපි ඒක කෙටියෙන්ම කිව්වේ අභ්‍යන්තර වශයෙන් මේ අසුභයේ පැත්තෙන් බලන විදිය. ඉතින් අසුභය බලන්න ඕන අයත් ගැන පොඩි සඳහනක් කරොත් ඉතින් ඒකත් අර පිට ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන්නේ ඉතින් prescription drug එකක් වගේ ගන්න කියලා. මේක මේ හැමෝටම නෙවෙයි, ඒ කාමයේ වැඩිපුර පැත්තේ ඒ පැත්තේ අර කිව්වා වගේ ඇලීම වැඩිපුර තියෙනවා නම් ඒ ඇටි වගේ අසුබ පැත්තින් සෑහෙන එන්න පුළුවන් කියලා. ඉතින් මෙතන ප්‍රාගිකව හදාරන කොටත් විවිධාකාර ක්‍රම තියෙනවා මේක කරන. ඉතින් සාමාන්‍යයෙන් ඒක බොහෝ භාවනා වැඩසටහනවල පුරුදු කරන දෙයක්. ඉතින් අපිට ඒක ගැන අපි වැඩිපුර අපි සමාජයට තමයි අපි කල්යාණ මිත්‍රයන්ගෙන් හදන්න පුළුවන්. අපි මේ අභ්‍යන්තර බාහිර දෙක ගැන පොඩ්ඩක් ඉවර කළා. ඊට පස්සේ සාකච්ඡාවකට යමු. ඊට අමතරව මේ ශරීරයේ අපිට ඒ කොටස් ඊට පස්සේ කොටස් 32ක් ගැනම තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. අපි ඉච්චරේ ඒව ගැන දන්නවා. ඊට පස්සේ දැන් මේකේ ඊළඟට තියෙන මේ චලන. චලන තියෙනවා අපි අතපය හස්තරණේවා ඒ වගේ දේවල් තියෙනවා මේ ශරීරයේ අභ්‍යන්තර වශයෙන්. ඊළඟට මේකේ මේ අපි ඉරියව් තියෙනවා කියලා නේද? සතර ඉරියව්වක් තියෙනවා. හිටගෙන ඉන්න, ඉඳගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, නිදාගෙන ඉන්න මේ ඉරියව් හතර තියෙනවා. ඉතින් මේවා මේ ශරීරයේ මේ ආදී වශයෙන් අපිට බලන්න පුළුවන් විවිධ පැතින් වාස සතිපට්ඨාන දේශනා කරලා තියෙනවා. ඉතින් මේ පැත්තට අවධානය අපිට අභ්‍යන්තර වශයෙන් යොමුවීමක් කරන්න පුළුවන්. ඊට අතර අපි තවත් එහාට ගිහිල්ලා අපිට අර අධ්‍යාන්තර ආයතන වශයෙන් ඇස කන නාසය දිව කය මන වශයෙන් මේවා ඇති වෙන දේවල් ඇති නැති මේවා ගැන ඒකටත් වෙන බලන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ නැහැ කායන ප්‍රශ්නාවේ ඉතින් ඒ පැත්තට විපස්සනා පැත්තේ යනකොට බලන්න පුළුවන්. මොකද පටන් ගැනීමේදී අඩුගානේ සතිය තබා ගැනීම සඳහා විශේෂයෙන්ම ඉරියාපත පබ්බ අසුබ ඊළඟට අවශ්‍යවතික මේ පැත්ත ඊළඟට ඒ පැති කෙලෙස් අඩු කරගන්න සෑහෙන ප්‍රයෝජනයක් වෙනවා. මොකද කෙලෙස් අඩු වෙන්නේ නැතුව අර විපස්සනා පැත්තේ තියෙනවා බලන්න ගියත් ඒක තර්කානුකූල වීමක් වගේ තමයි වෙන්නේ කියලා හිතෙන්නේ. ඒකයි ඉතින් අර මුලේක ඒක කළා සෑහෙන පවතින විදිහට සත්‍යයක් තියෙන්න ඕන කියන එක තමයි මට දැනට තේරිලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම දැන් බාහිර දැන් මෙතන තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. දැන් බාහිර බලන්න කිව්වහම කොහොමද කියන එක දැන් ඔය අජ්ජත්ති කියෙමනේ අපි ඒක අපේ ඇඟ ගැන දන්නවා. දැන් බාහිර කිව්වහම ඔතන විශේෂ විවිධාකාර වශයෙන් මට ඒ වගේම ගුරුවරුන්ගේ විවිධ ප්‍රදේශ ඒවා තියෙනවා මේක මොකද්ද කියලා. ඒවා මම අහලා තිනවා. ඉතින් ගොඩක් ඒකනත් අපි සාකච්ඡා කරමු. එක එක්කිනට අදාළ වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් නිසා. දැන් සමහර කෙනෙක් කියනවා මේක මේ වෙන කෙනෙක්ගේ ආනාපාන සතියක් කියන්නේ හුස්ම අනිත් කෙනෙක්ගේ හුස්ම බැලීමක්ද කියලා මේකේ ආනාපාන සතියම ගැනම හිතලා කය කියන්නේ ආනාපාන සතිය කියන එකම ගැන අදහසින් ඉති එකක් හරි තමයි. ඒතරදී මෙහෙමත් එකක් කතා කරන්න පුළුවන් වෙනකොට ඒ කියන්නේ නම් අපිටම මට තියෙන ආශ්‍රාසියම තමයි අනිත් එක්කෙනෙකුට තියෙන ආශ්‍රාසිය. අන්න ඒ වගේ අදහසක් ඒ වගේ සංඥාවක්වත් දිනු කරන්න පුළුවන් කියලා හිතනවා. එතකොට අනිත් කෙනෙක්ගේ පිටගෙනෙක්ගේ බලනවා මෙයාගේ ධාමියක් මේ මං වගේම මේ හුස්මෙන් ජීවත් වෙන කෙනෙක්. මේ හුස්මම වගේම තමයි මේ හුස්මත් ඒකෙත් ඇයි වෙනසක් නැහැ. වෙලා තින්නේ අන්න එහෙම හිතුවා මෙතන දිවෙන්නේ අර එයා වෙන දේවල් නැති වෙනවා. එතකොට ඇත්තටම අර අනකට අනත්ත පැත්ත දිනු වෙනවා. එතකොට එහෙම නම් මට හිතෙන්නේ මේ අධ්‍යාත්මික බාහිරයේ ගොඩාක් මේ පැත්ත දිනු වෙන ලක්ෂණ තියෙන්නේ. තව අපි බලුවොත් එහෙම දැන් උදාහරණයක් වශයෙන් දැන් මේක නම් සමහරට මේව නම් මම දන්නේ හරිද කියලාත් මම මේ කරපුලා තින්නේ මේවල්. දැන් පිටුම දැන් අපි සමාජයට දකිනවා වෙන කෙනෙක් හැසිරෙන විදි අතපය හැස්මියව කරන විදි. එතකොට අපිටම දැන් මොක් හරි තැනක ගිහිල්ලා හැසිරෙන විදි ඒ වගේම හයියෙන් අපිටම හිනා වෙන නැත්තම් විහිළු කරන එහෙම නැත්තම් පාරේ යනකොට මොකක් හරි නොගැලපෙන විදියට වැඩ කරන මේ වගේ කෙනෙක් අපි හිතමු ඔක්ක කියලා. එහෙම කෙනෙක් දැක්කම අපේ හිතට කොයි වගේවද එන්නේ. අන්න ඒ වගේ එකක් මෙතන මේ තියෙන්නේ. අපි ඒවව විශ්චය කරනවාද මේ වගේ දේවල් වලින්? එහෙම නැත්තම් අර තියෙන්නේ ඉරියව් ටිකක් විතරද? මගේ දැන් අතපය මේ හිත මෙහෙට යනවා වගේ අර මනුස්සයාගේ තර අතපය හිත මෙහෙට යන එක විතරක් නෙමෙයිද තියෙන්නේ එතන. අන්න ඒ වගේ පුහුණු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා මට ඒක අහගන්න ඇත්තටම කැමැති සාකච්ඡා කරගන්න. එහෙම වුණාම වෙන්නේ මට හිතෙන්නේ අර දැන් එහෙම ඒ වගේ බලුවහම අර එයා කියන එතන නිත්‍ය අයින් වෙලා අර කැමැති හෝ අකමැති පැති අයින් වෙලා අර ඇත්තටම හිතට ඊට පස්සේ එන්නේ මෙතන වෙනසක් නෑ වගේ නිකන් මේ දෙක අතර. ඉතින් අර අජ්ජත්තික බාහිර එකට බලනවා වගේ වෙන්නේ අන්න ඒ වගේ කියලා මට පෞද්ගලික හිතෙනවා. දැන් අජ්ජත්තික කියලා කියන්නේ මගේ අතේ තිබ්බයි තිබෙන අපි හිතමු මේක මේ උදාහරණයක් ගත්තොත් එහෙම අතපය චාලන. එතකොට මම වෙන කෙනෙක් බැලුවොත් එහෙම එයාගේ තියෙන්නේ ඒ වගේ අතපය චාලන. අන්තිමට එයාගේ මේ පුද්ගලයව අයින් කරලා අන්තිමට මෙතන තියෙන්නේ මේ ශරීරවල චලන ටිකක් විතරයි කියන ඒ එතනදී අර පුද්ගල සංඥාව අයින් වෙන ගතියක් මේ අජ්ජත් බැහැර දෙකකට ගත්තාම පුද්ගල සංඥාව අයින් වෙන ගතිය තමයි මට හිතෙන්නේ සෑහෙන වැටෙන්නේ කියන එක මට ඒක නිකන් දැනට වැටහිලා තියෙනවා. ඒක ගැන මම කාලය මිත්‍රයෙක්ින් ටිකක් අපි දැනගන්න කැමතියි. ඉතින් ඒ එක පැත්තක් කියලා හිතනවා ඒ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒවා ඒක ඒ විදිහට නොවැඩුණත් ඒක සෑහෙන මාර්ගයට ප්‍රයෝජනවත් වෙන දෙයක් කියලා නම් මම දන්නවා. මොකද අපි කොච්චරක් ඒ වගේ සංඥා ගන්නවද අනිත් අය මම පෞද්ගලිකව. ඉතින් අර ඒ විදිහට බැලුවාම අර වෙන වෙන අදහස් වලට එන තැන ඉඳ කඩ අඩුයි කියලා හිතෙනවා. වචනයත් ඒ වගේ අපි හිතමු දැන් වෙන කෙනෙක් කතා කරන දේවල් ඇහුවා කියලා. දැන් තථාගතයන් වහන්සේ මේක සූත්‍ර දේශනාවකදී මට මේක හරියට මතක නැහැ දේශනා කරලා තිනවා අපි කතා කරන දේවල් වෙන කෙනෙක් මට කියනවා නම් ඒ කියන ඒවා උනාසි වර්ග කරනවා. මේව මේ කාලයට අනුව කියනවා කාලයට අනුව නැතුව කියන දෙයක්. එහෙම නැත්නම් මේක හොඳ කතාවක්, එහෙම නැත්නම් මේක නිකම් මේ රළු තරහෙන් කියන කතාවක්. එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් ද්වේෂයේ මතුවලා තියෙන කතාවක්, එහෙම නැති කතාවක්. හරියට මතක නැහැ කොහොමද කියලා. මේක කාර්යයිත්‍රි කරන කතාවක්, මේක ද්වේෂයෙන් නන්නේ ඒ වගේ මේ වගේ කතා කට කරන විදි කියලා තියෙන පතකට යනවා. එතකොට අපි ඒ වගේ බැලුවොත් එමා මේක මේ කැටගරි එකට අයිටි එකක්, මේ කොටසකට අයිටි එකක් කියලා කතා කරනකොට ඒ වගේ අදහසක් ගත්තත් මම හිතන්නේ ඒකෙන් අපිට එන ජජ්මෙන්ටල් අර එන විනිශ්චයන් අඩු වෙනවා හිතේ. ඒකත් අර හිතේ අර ඇලීම් ගැටීම් අඩු වෙනනම් මේක තමයි මේ සතිපට්ඨානේ අපි මේ සතිය වැඩි ඉන්නේ මූලිකම දේ. අර හිතේ තේන ඇලීම් ගැටීම ඌ එන්නෙම අපි අර ඒ පිළිබඳ දාගෙන ඉන්න විනිශ්චයන් මතින්ම තමයි එන්නේ. ඉතින් ඒක අඩු වෙනවා නම් ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් මේ අජ්ජත්තික බාහිර එහෙමත් පුළුවන් කියලා හිතනවා. එතකොට මේ දෙක එකටත් පුළුවන් වගේ නිකන් අජ්ජත්ත බාහිර මුලින්ම ආධ්‍යාත්මික, ඊළඟට බාහිර ආධ්‍යාත්මික බාහිර. ඊට පස්සේ ආනාපාන සතිය වලත් අපි කිව්වා. ඉතින් අර ආයතන මට්ටමින් ගියත් එහෙනම් අපි දන්නවා බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. එතකොට මෙතනදිත් අපිට අධ්‍යස්ත බාහිර වශයෙන් විදර්ශනා වලින් බලන්න පුළුවන් කොහොමද මේ දේ එකට මේවා එකට ඇති වෙන්නේ නැති වෙන ආදී වශයෙන් හේතු නිසා. ඉතින් ඒ තත්ත්වයත් ඒවා ඉතින් ඇත්තටම මේ බලන්න ඕන දේවල්. ඒව ගැන ගොඩක් කතා කරනවත් වැඩි තම කැමති මේ අර ගොඩක් අපිට කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අනිත් කෙනෙකුට ඒක ප්‍රයෝජනයක් අරගෙන කරන්න පුළුවන් ආයතන සම්බන්ධ තත්ත්වයේ දේවල් බොහෝ වෙලාවට ඒව වැඩෙනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඒක කරගෙන යනකොට ඒක තේරෙනවා. යම් අවස්ථා එනවා ඒක මේ හොඳට පැහැදිලි වෙන දේවල් මේ මම දැනගන්න දෙයක් තියෙනවා. මේ දැනගැනීමයි මේක ඇතිවීමයි ඒ දෙක එකට ඇක්ට් වෙන විදිහ මේවා බලන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක දිනු වෙනකොට කියලා හිතෙන්නේ. ඉතින් ඒක නිසා අර අපිට මේ කරන්න පුළුවන් දේවල් තමයි වැඩිපුර වැදගත් වෙන්නේ කියලා මට පෞද්ගලිකව හිතලා සරල දේවල් උනත් ඉතින් මේ වගේ. ඉතින් මෙතනදී එහෙට අමතරව දැන් මෙතන මේ කෙලින්ම සඳහන් නොවුණත් දැන් ඊළඟට මේ දැන් ඔය කයට ඔය කිව්වේ ඔය වේදනාවල් උනත් එහෙමයි. වේදනාවල් උනත් ඒ විදිහට බලන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් අයගේ වේදනාව උනත් බලන්න පුළුවන් ඇත්තටම කියන්න මත් නම් එහෙම තියෙනවා. මේ එහෙම ඇලිච්චතයි. ඉතින් මේ ආදි වශයෙන් මේ බලන්න පුළුවන් ආකාර තියෙනවා මේ අභ්‍යන්තර බාහිර වශයෙන්. ඉතින් ඊට අමතරව එකක් ගත්තත් එහෙම අපි තව පොඩ්ඩක් මේක සූත්‍රයේ තියෙන සම්මා වෙන්න. ඉතින් මේ ඔව් මං හිතන්නේ ඒ ටික තමයි මං හිතන්නේ අධ්‍යාත්මික බාහිර වශයෙන් කතා කරන්න තියෙන්නේ අපිට මං හිතන්නේ ඉතින් මං හිතන්නේ දැන් පැය භාගයකටත් වැඩිය මම කතා කරපු නිසා අපි ඒ වගේම තමයි තවත් මට දැන් මතක් වුණේ මේක මේ මතක් කර කර ඉන්නකොට තව දෙයක් බලන විදිහක් තමයි මේ අර ඔය අපි නවසීවතික දැන් ඔය එළියේ තියෙන ශරීර මලකුණු ඒක සතෙක්ගේ වෙන්න පුළුවන් එතකොට මේ මැරිච්ච ශරීරයයි මේ මගේ ශරීරය ඒකට කවදාදරි මගේ ශරීරයටත් ওই ටික තමයි වෙන්නේ කියන එක එතකොටත් ඒක තියෙනවා මේ බාහිර මම මේ අභ්‍යන්තර මේ මගේ ශරීරයේ තියෙන අර බාහිරේ මැරිච්ච මලකුණක් මේකේ සොහොන් නැහැ දැන් ඉතින් අඩු ගන්න YouTube එකට හරි ගිහිල්ලා බලාගෙන මේ තියෙන එකක් එතකොට අන්තිමට බැලුවාම මේක ශරීරයේ ස්වභාවයක් වශයෙන් ගන්න ඒ විදිහට අධ්‍යත්තක බාහිර වෙනකොට මේක නිකන් ශරීරයේ ස්වභාවයම මේක නේද කියන එක පුද්ගල සම්බන්ධයන් නොමැතිව ශරීරයේ ස්වභාවය මේකම නේද කියන අදහසක් එන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතෙනවා. ඉතින් මම හිතන්නේ මේ කරුණු ටික තව වැඩිපුර අපි සාකච්ඡා කරන්න වටිනවා කියලා හිතනවා. ඉතින් දලුවත් මහත්මයා අපි කල්යාණ මිත්‍රයන්ගෙන් තවත් අහගෙන මේක වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා කල්පනා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු දිරුමන්ත බෝම්පින්. මම හිතනවා අපිට හොඳ කාරණාවන් ගණනාවක් විශ්වාස කරලා දුන්නා. අපි හිතා අය සාකච්ඡාවකට යොමුමු. ඒ කාරණාවන් තව ටිකක් විස්මතු කරගන්න. අපි ඒක එතුමා උතු කර දීපු කාරණාවන් තුළම ඉඳලා අපි බලමු ගැන ජනත මහත්තයා ඔබතුමාට පුළුවන් දෙක තියෙන්න. ඔව් තෙරුවන් සරණයි දරුවත් මහත්මයා තෙරුවන් සරණයි හැමෝටම බොහොම පිං දේවක මහත්මයා මම හිතන ඉතාමත්ම හොඳට ඒ කාරණා අපිට මතු කරලා දුන්නා. අජ්ජත් බාහිර කියන එකත් මට මතක් වුණේ ඇත්තටම හුඟක් වෙලාවට කියනවා දැන් දෙයක් දිහා සම්මර්ෂණය කරනවා නම් එහෙමත් නැත්නම් ලං වෙලා බලනවා නම් මුලින්ම ඒකේ තියෙන මේ ඒකතම අදාළ වූ ඒකේ පෞද්ගලික ලක්ෂණ බලන්න කියලා. දැන් අපි ආනාපානය ගත්තත් අපි ඒකේ මුලදි ගන්නවා හුස්ම ඇතුළට ගැනීමේ පෞද්ගලික ලක්ෂණ. ඊළඟට පිටකිරීමේ පෞද්ගලික ලක්ෂණ. ඒ කියන්නේ ඇතුළට ගන්නකොට සීතල වශයෙන් හෝ පිටට යනකොට රස්නේ වශයෙන් හෝ ඒ විදිහට බලනවා. එහෙම බලලා අපිට ඒකේ පොදු ලක්ෂණ බැඳීමෙන් තමයි ඇත්තටම එතකොට තමයි අපි ඒක කෙරෙහි හරි තියෙන යම්කිසි ඇලීමක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අපිට ඒ පොදු වශයෙන් බැඳීමේදී ඒකේ ස්වභාවය අඳුර ගන්නවා අපි. ඒත් ඒකම තමයි කියලා මට හිතෙනවා මේ අජ්ජත් බාහිර කියන දන්න උනත් දැන් තමන්ගේ කය දිහා සමහර විට ඇත්තටම සමහර වෙලාවට සමහර අපි උදාහරණයක් කිව්වම තමන්ගේ කොතනක හරි මේ අංග 32 32කින් එකට යම් කිසි ලෙඩක් හරි තමන්ට ඇත්තටම අකමැති ගතියක් තියෙන තැනක් තියෙනවා කියලා. එතකොට දැන් අපි ඒක ඇත්තටම අකමැති වෙන්න පුළුවන් ඒකෙන් අපි විඳින දුක මතක් වෙලා. ඒ කියන්නේ ඇත්තටම එතන ස්වභාවය අතරට අකමැත්තක් වගේ ඇති වෙන්නත් පුළුවන්. නමුත් බාහිරත් බලනකොට බාහිර සංසාරය කියමත් නැත්නම් බාහිර මේ දෙයක් ගත්ත බාහිර කෙනෙක් ගත්තොත් එතන තියෙන්නේ ඒ දෙයි කියලා දැනගත්තාම එතනින් තේරෙන්නේ පොදු ගතිය තමයි අපි අර පොදු ලක්ෂණය මතක් මතු කරගන්න තමයි එතන උදව් වෙන්නේ කියලා හිතනවා. ඒ පොදු ලක්ෂණය මතක් කරගැනීමේ මේක අර සර්ව සාධාරණ දෙයක් කියන එක. ඒ කියන්නේ මට විතරක් මගේ තියෙන දෙයක් මෙහෙම අසුබයි අසාරයි කියන විතරක් නෙවෙයි අර පිට තියෙන පිටදී බලන දේවල් නේ අපි උඟක් ලස්සනයි සුබයි කියලා ගන්න දේවල් පවා මෙහෙම කියන්නේ කියලා ඒ විදිහට හිතෙන ගතියක් වෙනවා. ඉතින් අර ඒක පොදු ලක්ෂණ බලන්නේ කී මම හිතන්නේ කෙලවරම තමයි ධාතු මනසිකාරය කියන්නේ. එතනට යන්න කලින් මේ විදිහට රාජ්‍යත් බාහිර කියලා බලන්නේ කී සෑහෙන වටිනාකමක් ප්‍රයෝජනයක් තියෙන බව තමයි තේරෙන්නේ කියලා හිතනවා. ඒකෙන් තමයි මම අනිත් කල්‍යාණ මිත්‍රයන්ටත් සමන් දෙන්න කැමතියි තේරුවන් තරමයි. සත්‍ය දිරවත් නැහැ. හොඳයි සේන මහත්මයා ඔබතුමා වටස් මහින් වෙන්න. තෙරුවන් සරණයි. ඉතාම මේ වැදගත්ම ඒ වගේ ඉතාමත්ම අමාරුම එකත්තම අපේ දිරුත් මහත්මයා ඉදිරිපස් කළේ මේ අජ්‍යත්ත බහිත්ත කියන එක. ඒක ඇත්ත වශයෙන්ම නොයෙක් මත තියෙන මතභේදවලට තුඩු දෙන එකක් තමයි. ඉතින් මෙතෙන්දී මට දැන් අපි හැමතිස්සෙන් කියන අපේ මතය තමයි හැමෝම ඒක හොඳයි. මොකද එතකොට අපිට දැනගන්න පුළුවන් කොහොමද මේ මතයත් එක්ක ගැලපෙන්නේ කියලා. දැන් මේ දැන් බුදුහාමුදුරන්ගේ මේ සූත්‍රයේ ප්‍රධානම දේ තියෙන්නේ සිහිය කියන එක, සිහිය ප්‍රවැත්වීම. එතකොට සිහිය ප්‍රවැත්වීමේ අජ්ජත් බහිත් කියන විදිහට ගත්තොත් මේ විදිහට සිහිය පවත්වන්න පුළුවන්ද? අජ්ජත් බහිත් කියලා එක එක අනිත් අජ්ජත් තමුන් තමුන් අජ්ජත් අනිත් බහිත් කියලා ගත්තොත් කොහොමද මේක සිහිය පවත්වන්නේ? එතකොට අපි ඒ සිහිය එක එක්කෙනා තුළට යවනවා නේද එක එක තැන්වලට? එතකොට මෙතනදී මට තේරුම් අරගෙන තියෙන නම් අජ්ජත් කියන්නේ තමුන්ගේ සිත කියන එක අජ්ජත් හැටියට සිතේ ක්‍රියාවල් දිහා බැලීම අජ්ජත් බැලීමත්, ඒ වගේම බහිද්දේ කියලා කියන්නේ සිත බාහිර හැම දෙයක්ම, ඒ කියන්නේ සිතක් ඇති වෙන්නේ නැහැ නිකම්ම, සිතක් ඇති වෙන්නේ අනිත් දේවල් උපයෝගී කරගෙන, ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය බාහිර රූප ශබ්ද ගන්ධ රස ඒ වගේ දේවල් දෙමින් අපේ ඉන්ද්‍රියන් වලට වැදිලා ඒ ඉන්ද්‍රියන් මතින් තමයි සිතක් පහළ වෙන්නේ. තමයි සිත දිහා බැලීම තමයි මේ අජ්ජත් කියන එකත්, බාහිර කියන එකත් සිතින් පිට හැම දෙයක්ම. ඒ සිතට මේ සිත මතුවෙන්න මොකද්ද මට උනේ, මොකද්ද උනේ කියලා බලන එක බාහිර කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුවා සර්මයි. තේරුවන් සර්මයි කිසි අදහසක් වගේ ප්‍රකාශ කරන්න හිතන එක ඇහුවට පස්සේ මේකේ පාලියේ සඳහන් වෙන්නේ ඉති අජ්ජත්තං වා කායි කායනුපස්සී විහෙති කියලා. අජ්ජත්තං වා කායි කියලා කියන්නේ එතකොට කොහොමද ඒක සිතේ කියලා තේරුම් ගන්න කියන එක ප්‍රශ්නයක් වෙනවා. මේක කායානුපස්සනාව, මේ කාය කියන වචනේ යෙදෙනවා. එතකොට කොහොමද ඒක සිතක් පිළිබඳවයි කියලා හිතන්නේ කියන ප්‍රශ්නේ මට මතු වුණා. මම ඉතින් ඒක පොදුවේ යොමු කරන්න කාටත් සමහර විට සේන මහත්මයාට පුළුවන් ඒකට පිළිතුරක් දෙන්න සිරුවන් සර්ණා. ඔව් චාන්තමත් මම තේරුම් අරගෙන ඉන්න විදිහට දැන් මෙතන මේ කාය කියලා කියන්නේ ශරීරය කියලා කිව්වට ශරීරයම නෙමෙයි, ශරීරයෙන් වෙන ක්‍රියාවන් නිසායි මේ ක්‍රියාව තමයි මෙතන ප්‍රධාන වෙන්නේ කියන එක. දැන් මේ ක්‍රියාව තමයි සිතේ ක්‍රියාවයි මේ කාය කියන එක මම තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ ශරීර කියලා ගත්තොත් ඒක මේ නිකන් පොඩියක් විතරයි. ඒක ගොඩාක් දේවල් වලින් හැදිච්ච දෙයක් හැටියට මේ ශරීරය කියන්නේ. නමුත් ශරීරයෙන් කෙරෙන්නේ මොකද? ක්‍රියාවන්. ශරීරයෙන් කරන වැරදි කිරේ ශරීරයෙන් වැරදි කරන්නේ නැහැ. අපේ ක්‍රියාවෙන් තමයි වැරදි කරන්නේ. ඒ වගේ මේ ක්‍රියාව තමයි මෙතෙන්දී මම තේරුම් ගන්න තියෙන්නේ කාය කියන වචනයට. තේරුවා සර්. හරි බොහොම තේන්. ඔය සර්ෂිම මම හිතනවා තව ටිකක් මම මතක් කරන්න මේ මෙතෙන්දී අපි මේ අසුබ සංඥාව තමයි පුරුදු කරන්නේ. ඒකකොට අසුභ සංඥාව ගන්න තමයි, මොකද අපේ තියෙන සුභ සංඥාව නිසා ඒ වැරදි සංඥාවක් අත්තරම අපේ ඩිෆෝල්ට් පොසිෂන් එක වැරදි සංඥාවක්. ඒක තමයි අපිට දැනෙන්නේ. යමක් දැක්කහම අපි ලස්සනයි කියලා කියන ඕනම තැනක, ලස්සනයි සුභයි කියලා ගන්න ඕනම තැනක තියෙන්නේ ඒ සුභ සංඥාව. ඒ සුභ සංඥාව නැති කරගන්න තමයි මේ අසුභ සංඥාව මේ ආකාරයෙන් වඩන්න කියන්නේ. දැන් ඔතන ඔය කියපු සූත්‍රයේ ගිරමානන්ද සූත්‍රයේ අසුභ සංඥාව වඩන්න කියනකොට මේ ටික තමයි කියලා තියෙන්නේ. ඒකෝර අපිට හිතෙනවා ඇයි අසුභ සංඥාව අපිට වඩන්න හේතු වෙලා තියෙන්නේ? වඩන්න හේතු වෙලා තියෙන්නම අපේ තියෙන සුභ සංඥාව දුරු කරන්න. එහෙමනම් සුභයි කියලා අපි ගන්නෙ මොනවද? සුභයි කියලා ගන්නේ මෙන්න මේ අපිට බාහිර පේන රූප තමයි මූලික වශයෙන් ගන්න. ඇහැට යමක් පේනවද? අපි හිතමුකෝ ඒ යම්කි ශරීරයක් පේනවා. තමන්ගේ ශරීරයේ මූලික වශයෙන් ඉඳන බාහිර තුන ශරීරය. ඒව තමයි සුභ හැටියට ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් පිරිමියෙකුට කාන්තාවකගේ රූපේ තරම් මේ රාගය ඇති කරන තවත් දෙයක් නැහැ. ඒ වගේම ගැහැණියකට පිරිමියෙකුගේ රූපය තරම් මේ ඒ රාගයේ කාමයේ ඇති කරන වෙනත් වස්තුවක් නැහැ. එතකොට දැන් අපි ওই දෙක ගත්තොත් අපි හිතුවොත් පිරිමියෙක් තමන්ගේ කයේ තියෙන මේ කොටස් ගැන හිතනවා. මේ කොටස් ගැන හිතලා මෙහෙමයි මේ කේශාන්තය සිට පාදාන්තය දක්වාම තියෙන කොටස් මෙන්න මේ 32 කුණප කොටස් කියලා හිතලා. නමුත් එයාට කාන්තාවක් පිළිබඳවම දක්වන තමන්ගේ බාහිර රූපයක් ඒ. නමුත් එතන ඒ විදිහට පේනවද කියන ප්‍රශ්නේ එනවා. ඒ තමන් කෙරෙහි තමන්ගේ මේ අජ්ජත්තික ශරීරයේ විහා බැලුවාම ඒ පේන කුණප කොටස් ටික ඒ විදිහට දැක්කට බාහිර කාන්තාවක් කියවම ඒක අර හිතේ තියෙන එතකොට අර විරුද්ධ ලිංගික සංඥාවත් සම්බන්ධ තමයි හිතේ හිතට නැගෙන්නේ. එතකොට මට හිතෙනවා දැන් බාහිර කියලා බැලුවම එහෙමනම් ඒක එතනක් තියෙන මේ කොටස් ටික නේද කියලා වගේ යම් කිසි විදිහක සංසන්දනාත්මකව. කියන්නේ ඇත්තටම මේකේ පොදුතාවයක්. පොදුතාවයක් බලනකොට තමයි ඒකේ වෙනසක් විශේෂ ඇලීමක් ගැලීමක් ඇති නොවන විදිහට සංඥාවක් හිතේ හැදෙන්නේ කියලා. ඒක හදන්නද කියලා මේ බාහිර අජ්ජස්ස බාහිර කියලා බලන්නේ. ඒ වගේම දැන් අනිත් කියන්නේ සමා වගේම ඉන්න කෙනෙක් ගන්නක් පුළුවන් මට හිතෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනේ අනුව එහෙම ගන්නකොට තමයි අර පොදු ගතිය වගේ ඇති වෙන්නේ. අපි කොටස් ටික ගත්තම කෙස් කිව්වහම පිරිමි ගැහණු කියන දෙපැත්තම කෙස්. කෙස් නම් නියදස් සම්නස් මහනාර කියන ඒවා තේරම පොදු කොටස් ටිකක් හැටියට අපේ සංඥාවක් ඇති කරගන්නවා. අපි කොහොම පේනවත් මෙතන තියෙන්නේ අහවල් දෙයයි කියන සංඥාව අපි ඇති කරගත්තාම ඒකට තියෙන අර විශේෂ බැඳීම ඇලීම හෝ ගැටීම නැති කරගන්න මේ හේතු වෙනව නේද කියන පැත්ත තමයි මතක් වුණේ. ඉතින් ඒකත් සඳහන් කරන්නම් කියලා හිතනවා. තෙරුවන් සරණයි. නෑ අපි මලන් අනිත් කල්යාණ මිත්‍රයින්ටත් යොමු ඒ කියන්නේ අපිට කරුණු ටිකක් කියලා දෙන්න කමක් නැහැ. ඒක මේ ප්‍රශ්න නැතක් කවන්නේ. මොකද මේක මේ අපි කල්යාණ මිත්‍රව කතා කරන නිසා දැන් ඔය සේන මාත්මේ ඇත්තට මේක ඒක සෑහෙන හිතන්න ඕන පැත්තක් තමයි ඇත්තටම කියන්නේ. ඒක එහෙම බැලුවාමත් මොකද මේ වට අපිට මං හිතන්නේ ඒක කියන්නම බැරි. මොකද මේක මේ පුහුණු කරන්නේ අපිමනේ. මෙල කාටවත් මේකෙන් ප්‍රයෝජන ඒ කියන්නේ මේක කොහෙවත් කියලා මේ සාහිතික ගහගෙන එහෙම කරලා නැහැ නිවන කියලා ඒක දකින්න මේක මේ තියෙන දුක් නැති කරගන්නම හදන වැඩක් නේ. ඉතින් ඒක නිසා මේක මේ කොයි විදිහට මේක දැක්කත් ඉතින් ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වෙන විදිහක් නම් ඒක ගැන බලන එක වටිනවා කියලා හිතනවා මට නම් පෞද්ගලිකව ඇත්තටම. ඉතින් අර ඒක කිසිම මේ view එක discount නොකර අපි ඇත්තටම බලන්න ඕන. මේක ඇත්තටම තියෙන්නේ තුමාට ඒක ඒ විදිහට දැනෙනවා නම් ඉතින් ඇත්තට මේක ඉතින් මේ ප්‍රයෝජනවත් වෙන්න අනිත් එක ඒක ගැන සලකා බලන්න කියලා බලන්න වටිනවා කියලා හිතන ඉතින් ජයන්ත මහත්මයාත් බොහෝ කරුණු අපිට කියලා දෙන්න ඒක සම්බන්ධයෙන්. ඉතින් අපිත් අනිත් කල්යාණ මිත්‍රයන්ටත් අපි කියමු මේ දන්න කරුණු වලින් එහෙම සම්බන්ධ වෙන්න කරුණා කරලා වැරදි තියෙනවා නම් ඒක කියන්න මේ අපිට මේ කතා කරපු දේවල් වල මොකද පෞද්ගලිකවම මම නම් තාම මේක හදාරන කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි මම කැමති මේක මේ වගේ දේවල් කතා කරන්නත් මනෝහාරික කරුණක් හරි ලැබෙනවා නම් වටිනවා සෑහෙන්න. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මට මේ ගොඩක් පේන්නේ නැහැ මේ ඉන්න අයව. ඉතින් ඉන්න මහත්මලු සම්බන්ධ වෙන්න කරුණා කරලා අදහස් වශයෙන් තෙරුවන් සරණයි. ඔව් පද්මශ්‍රී මහත්මයා ඔබ මාත් සම්බන්ධ දෙක තියෙන මායල් මාත්මේ හෝ තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ සතර සතිපට්ඨාන ගැන සාකච්ඡා කරන්න අදහස් කරපු එක නම් ඉතාම හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මගේ අදහස මට හිතෙන විදිහට ඇත්තෙන් මේ විදිහට මේ අජත්ත බහිද්දා කිව්වහම මෙතෙන්දී ඇත්තටම මේ අපි කය කියලා මේ කය කියලා ගන්නේ මේ ඇත්තටම ශරීරය හැදිලා තියෙන විදිහ මේ ඇතුළ බලන විදිහ ඒ කියන්නේ නවසීවිතකේ එහෙම නැත්නම් කුණු කොටස් වගේ එහෙම නැත්නම් ධාතු වශයෙන් බලනකොට ඇත්තෙන්ම අන්තිම තීරණේ වගේ ඉන්න ඕනේ මේ මම කියලා ගත්ත තැන පිට වෙනෙක් කියලා එහෙම නැත්නම් පුද්ගලයෙක් වෙන්න ඕනේ සසෙක් හරි ඒ හැම තැනකම තියෙන්නේ මේ වගේ පුද්ගලයක් නේද මෙතන තමන් කියලා ගන්න දෙයක් නෑ නේද වගේ කියන තැනකට තමයි ඉන්නේ කියලා තමයි මම දැනට තේරුම් අරන් ඉන්නේ මට හිතෙනවා එතකොට අර ධාතු වශයෙන් බලනකොට උනත් අන්තිමේදී ඒ මේ හැම කමඨහනක්ම දීලා කියනකොට ධාතු වශයෙන් බලනකොට උනත් අන්තිම උත්තරේ වගේ ඉන්නේ මේ පුදු දෙයක් නේද මේ හැම තැනකම පවතින්නේ අපි මේ අවිද්‍යා දෝමනස් ඒ කියන්නේ මේ ලෝභ වශයෙන්වත් මේ ප්‍රේෂ වශයෙන්වත් ගන්න දෙයක් නෙමෙයි වගේ කියන මගේ හැඟීමක් තමයි දැනට නම් තියෙන්නේ. තිරුවන් සරණයි දැන් තේරෙත් තව කියන්න තියෙන්නේ. අනේ වසන්ත මහත්මයා ඔබතුමාට එක තේන්න පුළුවන්ද? හොඳයි. තිරුවන් සරණයි කියලා දෙන අතුරෙන් ඇත්තටම දැන් ගොඩක් සාකච්ඡාවේ මම අහගෙන කියා ඉතින් ඒක පැහැදිලි කරගෙන ගියේ දිගටම දැන් අපි සාමාන්‍ය ඉදිරිපිටේ අපි සාමාන්‍ය බුදුජනක මහත්මයේ මුලින් ගලාව කියලා තියෙන මේ කායපස්ස නම් විපල්ලාස මේ කාය මුල්තරගෙන ඇතිලා තියෙන අපිට මේ දෘෂ්ටි ඒ කියන්නේ කාය බොහොම මේ කියන කාය අපි මුතු අපි අසුබ කියන කායනේ සුබයි කියලා ගත්ත වෙන විපල්ලාසින් අපි එතකොට යා ඔය හතරම දැන් බුලිත් මහත්තයා පැහැදිලි කරා හොඳට. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා මේ කය කියන එක කොච්චර අපි ගැඹුරට දේශනා අහුවත් ඒක ලේසි නැහැ මේ කය කියන මේ අපි හැමෝම බලන්නේ කය කියන එක සුබමයි නැති තියෙන කොච්චර අසනීප දෙද හොස්පිටල් වල ඉතන ඉස්සර හිටියත් එහෙමයි තියෙන්නේ මට කිව්වාගේ දැන් අපිට ඒකම පැහැදිලිව කරගන්න ඕන ඉස්තරලා උද්‍යාන මහන්සිය පැහැදිලි කරපු විදිහ කය කියන එක කිය අසුභය බලන්න කියලා තියෙනවා ඒ වගේම දැන් ධාතු වශයෙන් එතකොට මේ නැත්නම් කුණප කොටස් කිහිපයක් වශයෙන් බලන්න හැබැයි ඉතින් ඒක ඇත්තටම දැන් එක්ක එක්තරා ඥානයක් පිටිට බලන්න අවශ්‍යන්නේ පොබ්බන් ඒ කියන්නේ අපිට එතන ඒ නාන දර්ශනයක් වගේ ඒක ඉනි විදිහට බලන්න ඕනේ නැත්නම් දැන් අපිට දැන් මේක මෙහෙමයි කියලා අපි නිකං කියලා ඉතින් එහාට ඉතන ඒක එහෙම කියලා ඉතින් එහාට නිකං ඒක බෞද්ධවලට සිටුවේ නැත්නම් අපිට ඉතින් ඉදිරියට යන්න බෑ. මේක නිකං පරිපලයක් වගේ තමයි සතර සතිපට්ඨානෙ තියෙන වඩන්නේ. වඩන කොට තමයි ටික ටික වැඩලා එන්නේ. එතකොට අර දැන් අර ආසාති කියන එක මේ කෙලස්වන ඊරෙක් කියන්නේ. ඒකයි එකෙන් කෙලස් සවන් කියන්නේ නේද මේ මූපල් නම ඒ කියන්නේ කෙලස් ඇති නොවන විදිහට ඒ කියන්නේ මේ කියන්නේ ඊට පස්සේ උපන් කුසල් කියාගන්න ඒ වගේ කියන්නේ ඒ හිතීතා බලන්න ඔද කය ගැන බලුවම අපි උදාහරණයක් ඉදිරිපත් කරන්න අපේ කය දැන් මේ ඇහ කියන එක දැන් සලාම අපි ගත්තොත් ආයතනේ චක්කු ඒ අහ මේ චක්කු ඇහ කියලා කිව්වට අපි දැන් අපි මේ ඇහැටි පුළුවන් නම් මේ ඇහැ ගලවන්න මේ ඇහැ ගලවලා අරගෙන අපි පොඩ්ඩකට එදී කිව්වොත් සත්‍යයකට පුළුවන් නම් කරන්න දැන් ඔතන ඊට පස්සේ ඉන්නේ ඉතන කුණුවයි ඒක කුණුවලා ඒකේ සත්තු හැදෙනවා පණුව ඉන්නවා ගොළු දෙල්ල ඉන්නවා කූඹි ඉන්නවා ඔක්කොම ඉන්නවා ඒකපොර දැන් මම කියාගත්තම මගේ ඇහැ අර සත්තු මේනොත් උන් කියයි දැන් කවුද ඒ මම ඒකේ ඉතිදී මම මේකේ ඉතිදී මගේ නෑ ගොළු දෙල්ල කියයි සමහරකට මේ මම මගේ ගේන්නේ කූඹි ඇකේ මගේ මේ ගොළු එතකොට බලන්න අපිට තේම එතකොට අපි අනිත් ඇහැ කියනවා ඒක තමයි මගේ ඇහැ ඒක ඇත්තට බලන්න මම කියන එක දැන් අර එක පාටම දැන් තේනවා නේද ඒක ඉතින් හිතන්නත් පුළුවන් අපිට ඒක ඒ බේසින් නේද මම කියාගත්ත ඇහැ දැන් ගලවලා හටගල් ඉබ්බ ගමන් හිම ඒක අපිට තේම මේ කය ඔච්චර මම කියනවා හිතියක් මෙහෙම තත්ත්වයක් තියෙන හැබැයි ඕක ඔච්චර හිම කරලා ඕක අපිට ඒක දරා ගන්න බෑ අපිට ඒක එහෙම වෙන්නේ නැහැ ඒක තමයි ධර්මනාසය පැහැදිලි කරලා දිගට දිගට ගිහිල්ලා ඒ කියන්නේ මේ වගේ භාවනා කරලා ඉතින් අසුබ්බ භාවනාව නවසීවතුක ගැන කතා කළා ඒ වගේ කරන්නේ හැබැයි ඉතින් ඕක එන්න ඕනේ එක්තරා මත්තම උතැල්ල ඔත්තනින් ඔබට විතර මත්තමකටත් එන්න ඕනේ එහෙම තමයි මම දැන් කීරුන අරගෙන තියන්නේ. ඒ කියන්නේ ඉතකොට දැන් දැන් වාස්තේත මහත්ය කිව වගේ දැන් මේ අපි ඇසට රූප, කනට ශබ්ද, නහසයට ගඳ සුවඳක් වෙනකොට අපි හදා ගන්නවා රූප. අපි දැන් ඇහැට දෙන කය කියන රූපේ කියලා කිව්වා කියන්නේ. හා. නමුත් දැන් මේ අපි හිතුවා දැන් ඇහෙන් රූප පේනවා නමුත් ඇහැ කියන්නේ චක්කුවට කටුකින් ඇන්නොත් කනට ඇන්නොත් අපිට දැනෙන්නේ සබ්ජෙක්ට් නෙමෙයි කනට හැන්නේ එතකොට හැන්නේ එතකොට කය මේ වේදනා මැදින්. ඒක එකින් පේනවා මේ ආයතන කොච්චර තිබුණත් අපිට ඒවා වෙන් කරගන්න ශක්තියක් එන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සතර සතිපට්ඨානේ සවුදුට ඉස්සරහට යන්න. එතකොට අපිට හොඳට මෙතන පැහැදිලි වෙනවා දැන් අර සේන මහත්මිය ස්මෘති කරන සංකලා දැන් අපි මේ හදාගත්ත රූප දැන් අපි නහයට සුවඳක් දැන් මට එන ඇත්තටම දැන් ගෙදර මෙතන සුවඳක් ඒ සුවඳ මේ ඇත්තටම දැන් මට පේන්නේ නැහැ හැබැයි සුවඳක් කියලා. හැබැයි දැන් මම හිතාගත්තා මේ අන්නති විදි. අන්නති සුවඳක් එනවා. ඉතින් දැන් ඒකෙන්ම අන්නති කියන රූපයක් මට හදාගත්තේ මම ඒ සුවඳක් එක්ක. මොකද මගේ පෙර මතකයක් එක්ක දැන් ආවා මෙහෙම දෙයක් මෙහෙම දෙයක් මේ මේක දැන් මේ වගේ ගෙඩියක් මම ඉන්නේ දැන් ඔන්න දැන් මම ඉදිරිය බැලුවා තාම මට කියනවා. අවුයි කියන්නේ අන්න ওই සත්‍යෙට අරගෙන බලනොත් මේ ආයතන දෙක දැන් විසඳ නහය මේකෙන් පොඳ භාවනා කොට ගන්නකොට මම උත්සාහන ওই විදිහට දැන් අපි ප්‍රසප්පට්ඨානේ අරුදු ගන්නවාන්සේ කිසි විදිහට වඩාගෙන එනවා කරගෙන ඇවිල්ලා ඉකෙනෙක් කියන්නේ සවල ආනාපාන සතියෙන් පිට නිවර්ත ධර්මයට විදිහට කරගෙන ඒක පොඩ්ඩ පොඩ්ඩ සාමනේ කරගෙන මම කරන්නේ ඊට පස්සේ ওই ආයතන ටික වෙන් කරගන්න තමයි මම බලන්නේ කොහොමද මේ ආයතනේ. එතකොට තමයි කියන්නේ අජත්තං වාසයි කායං සති විහිරති හදාගත්ත කය එතන ඉතින් දැන් හදක් හදාගත්ත කය මොකක් මේක බහිද්දා වාසයි කායං සති විහිරති බාහිර පැත්තේ ඉතින් අජත්තු මහයි දෙකෙන් ඒ දෙක එක දෙක පුළුවන් තේර පුරුද්දත් එක ඉතින් දානවා සෞරූපයක් හදනවා. එතකොට තමයි හැඟුතින් අපි මේ දකින්න රූපයෙන් මේ ඇත්තටම අපි හදාගත්ත රූපයයි තමයි මේ දැකි මේ විහිද්දාල තියෙන්නේ කියන ඒ සිද්ධාන්තයට කියන තමයි මම මේ භාවනා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ආයතන වින්කීමකින් ඉතින් චක්කායත උදයන් මම ඉස්සරහට උදාහරණ දුන්නා මේ මහත්විත. ඉතින් ඒ ආයතනයේයි ඒ ජීව ආයතනයේයි මේ මන ආයතන අතර දෙක සම්බන්ධ එක වෙන් කරන්නේ. ඉතින් මෙහෙම කළ ඉන්නේ කියන්නේ මායාවක් නෝ බුලක් නෝ මේ මුලාවක් තියෙනවා තමයි. අද මාතේ ඔබතුමාට නෑ සවරක් යොමු වෙන්න. ඔව් නැතරුවන් සරණයි බොහොම දෙයක්ම කල්‍යාණ මිත්‍රෙන්ට අදහස් ගොඩක් අදහස් වටිනා අදහස් ඉදිරිපත් කරන. ඉතින් ඒ සමහරවිට අපි දැන් සාකච්ඡාවල්දී ඒ කල්‍යාණ මිත්‍රෙන් භාවනා කරන ඒ කල්ලාන මිත්‍රයෙන් ඉන්නවා. ඉතින් අපි ඒක ගැන මම හිතන්නේ සලකන්න වෙනවා ගොඩක් වෙලාවට. සමහරවිට මම ඉන්න වැඩිය බොහෝ ඊළ මත්තම්වල ඉන්න කල්ලාන මිත්‍රයෙක් තමයි ඒ අනුව දකින්න පුළුවන්. ඉතින් එහෙම තියෙනවා කියන එකත් ඉතින් ඇත්තටම අපි කල්පනා කරන්න ඕන කියලා හිතනවා. ඉතින් ඒ වගේ වෙලාවට අර මේ ඒක අකමැති කියලා මට උනත් හිතුණත් ඒක එහෙම එකක් ඇත්තටම නෙවෙයි. එහෙම එක එක මත්තම්වල පුහුණු කරන අය එක එක විදිහට පුහුණු කරන කල්‍යාණ මිත්‍රයන් අපි මේ පුහුණු කරන මේක ඇත්තටම කරන අය නම් ඒක ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්නවා. මොකද ඉතින් ඒක එහෙමමයි කියලා. ඒක එහෙම තමයි. ඉතින් ඒ දාන අත්දැකීම් මේ එන කෙරෙන විදිහ ඒවා ඉතින් එක එකට සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් ඒක වෙන අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ. ඉතින් එහෙම පුහුණු කරන කල්‍යාණ මිත්‍රයන්ගේ පාස්සේ තිබීම සම්බන්ධයෙන් ඉතින් මම හිතන්නේ අපි අජත්‍ය බාහිර පැත්ත ගැන දැන් සෑහෙනට සාකච්ඡා කෙරුණා. ඇත්තටම කියන්නේ මේ ඒක මේ ගොඩක් වැදගත් කොටසක්. ඉතින් අපිට තව ඔය ආනාපාන සතිය පැත්තෙන් අරේ මේ ඉතින් අරගෙන වැඩිපුරක් තියවා. ඉතින් ඒවනම් ගොඩාක් වෙලාවට කතා කරලා තියෙන වැත්තම කියන්නේ. ඉතින් එහෙමත් පුළුවන්. දැන් ඇත්තටම ඒකත් එහෙමත් තියනවා. දැන් සමහරවිට ප්‍රතිමල්ලත් දැකලා ඇති. දැන් ආනාපාන සතිය වගේ වඩනකොට සමහරවිට මේ හුස්ම එහෙමත් තියනවා. එළියේ වගේ වදින තැන් ඇතුලෙන් වගේ දැනෙන දැනෙන තැන් ඒවනම් කියන සමායට අර එක එක ආලාපන සුති ලක්ෂණ වෙන්න පුළුවන් වගේ හිතනවා. ඒ වද්දත් බාහිර වැටි ඉතින් ඒව ඔක්කොම අන්තිමට පෙළ ගැස් වෙන්න ඕන අර මේක පිළිබඳ අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන පැත්තට යන්න. ඉතින් ඊළඟට තියෙන්නේ දැන් අපි මේක කිව්වට පස්සේ තථාගතයන් වහන්සේ අපිට කියන්නේ දැන් මේක බලන්න කියලා ඇතිවීම බලන්න. නැතිවීම ඇතිවීම නැතිවීම මේකයි මේ කියන ජෝචර හතරෙන්. ඉතින් අපිට අධ්‍යාත්තර බාහිර අධ්‍යාත්මක බාහිර ඊළඟට ඇතිවීම නැතිවීම වය ඊළඟට ඇතිවීම සමුදය වය මේ ආදී වශයෙන් බලන්න කියලා කියනවා. ඉතින් මෙතනදී අනිත්‍ය තමයි ගොඩක් වෙලාවට මතුවලා ඉන්නේ කියන එක තමයි මට නම් පෞද්ගලික හිතෙන්නේ. මොකද අපි භාවනා අපි දැන් බැලුවත් එහෙම භාවනාවදී වුණත් භාවනාවෙන් නොවන වෙන තැනකදී වුණත් මේ ඇතිවීම නැතිවීම කියන එක ඒ ඇති වෙන නැති වෙන ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය හැටියට අපි ගොඩක් වෙලාවට දක්වා තියෙනවා. ඉතින් මේ අනිත්‍ය ලක්ෂණය වුණත් ඉතින් ඇත්තටම මේ සෑහෙන අපිට පේන දෙයක්. නමුත් ඒකේ අපි අර මතපෞද්ගලිකව නම් ඒක තියෙන්නේ අර මේ එකක් තමයි අපි දැන් මේක ඔලාරික වශයෙන් ගත්තාම ඔය රළු වශයෙන් ඒ තියෙන අනිත්‍යයන් ගැන කොච්චර වුණා මෙතන යම්කිසි ආකාරයක මේක පවත්වාගෙන යන්න පුළුවන් කියන කිසියම් අදහසක් තියෙන නිසා තමයි ඒක හරියට ඇඟට වදින්නේ නැත්තේ මේ හිතට ඒක එන්නේ නැත්තේ. නැත්තම් අපි දැන් දන්නවනේ බොහෝ වෙලාවට මේ ශරීරය ගත්තාම එහෙම කොච්චරක් වෙනස් වෙලා තියෙනවද කියන එක මේකව දැන් අවුරුදු 10කට කලින් කොහොමද 20කට කලින් කොහොමද 30කට කලින් ඒකද දැන් තියෙන්නේ මේ ඔක්කොම දැන් දිරාපත් වෙනවා ආදී වශයෙන් අපි බොහොම ලස්සනයි කියලා හිතපු අයටත් ඒ වගේ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගෙවල් දොරව ගන්න කාර් එකක් ඔය හැම එකක්ම මේ වෙනස් වෙන ස්වභාවය. ඒව විතරක් නෙවෙයි කරාවෙන් දැන් අනුරාධපුරේ පොඩි තැනක ගිහිල්ලා නටබුන් වෙච්ච තින අපි හිතමු මොකක් හරි පන්සලක් වගේ තැනක කොච්චර දේවල් වෙන්නේ නැද්ද ඔය. ඒවත් දැන් අපි හිතමු කරා වැටිච්ච කොහේ හරි ඔය තියෙන කැමති අය ට්‍රැවල් කරන්න කැමති අය ඉන්කා වගේ තියෙන ශිෂ්ටාචාර තියෙනද ඔය මිනිස්සු මොනතරම් දේවල් කතා කරන්නේ නැද්ද, මොනතරම් වාද කරන්නේ නැද්ද, මොනතරම් පෞල් ප්‍රශ්න තියෙන්නේ නැද්ද, ඔය ඔක්කක්වත් දැන් තියලා නෑ නේ ඔක්කොම කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ ඔක්කොම ගිහිල්ලා ඒ කෙලිච්ච ඔක්කොම ඉවරයි. දැන් අපි උනත් බලන්න මේ ෆන්ඩයිනම් අපි දැන් කොච්චරක් කියලා ඔයගේ දේවල් කරලා නැද්ද ඇටිච්ච දේවල්. ඒ කිසි දෙයක් ඉතුරු වෙලා නෑ නේ. ඉතින් අපිට ඒකෙන් ඒ වගේ දේවල් ගැන කල්පනා කරනකොට මේ අනිත්‍ය කියන එක සෑහෙන හිතට වදිනව ඇත්තට. මේක හිතට වදින්න ඕන දෙයක්. ඉතින් ඒ කියන්නේ මේක ගැන සෑහෙන මේ එක ප්‍රයෝජනවත් වෙන අපි කලින් කතා කළා මේ අනිත්‍ය කියන එක ගැන හැඟීමක් එන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ මේක මාර්ගයේ ඉදිරියට යවෙන්න. ඒක ඕනමයි. ඉතින් ඒක ඒ වගේ දේවල් නැත්නම් ඒකත් ඇලීම පැත්ත අඩු වෙනවා සෑහෙන. එතකොට මේ මේවා ඔක්කොම යොමු වෙන්නේ සමාධි පැත්තට. ඇත්තටම අපි අරමුණු වෙන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ හිත සන්තුන් වෙන්න, හිත කැළඹෙන ගතිය අඩු වෙන්න, හිතේ තියෙන නීවරණ අඩු වෙන්න. අපි නීවරණ කියලාම කියන්නේ ඒකනේ. නීවරණ අඩු වෙන්න අපිට එතකොට නිවන තේින්න. ඒවත් බලන්න, ඒක අපිට නොපෙනෙන දේක් බලා ගන්න තරම් හිත පිරිසිදු වෙන ගතියක් එනවා මේවා ගැන බලනකොට. ඉතින් අනිත්‍ය මේ විදිහට අපිට විවිධාකාර වශයෙන් ඇත්තටම මේ අපිටම හිතා ගන්න පුළුවන් එක එක්කිනාට ගැළපෙන විදිහට. ඉතින් ඒක අවස්ථාවකුත් නැහැ. ඒ එනේන හැම අවස්ථාවකම වගේම මේ බලන්න දැන් ඉන්න තැනක වුණත් දැන් අද දකින දෙන්නේ හෙට එන්නේ. ඉතින් මේ වගේ දේවල් කොච්චර වෙනසක්ද එතකොට නේද? කියන්නේ මේ වගේ දේවල් නිතර දකින හැම දෙයක්ම බලන්න පුළුවන්කමක් තියෙනවා අන්තිමට. ඇත්තටම මේ බාහිර වශයෙන් ඉතින් ඒක ඒ විදිහට අපිට ගොඩාක් දේවල් මේ අනිත්‍ය සත්‍ය බාර පුළුවන් දවස වුණත් ඒකේ වගේ. ඉතින් මේ විදිහටම අපිට මේ හැම දෙයකම ශරීරයේ එතකොට මේ වේදනාවලත් කොච්චරක් අනිත්‍යම උලාරික වශයෙන් ගත්තත් බලමුකො සැප පුටුවක ඉඳ ගත්ත ගියා. අපි දැන් මේව නම් ඕන තරම් කතා කරලා තිනවා. කොච්චර කාලයක්ද ඉන්න පුළුවන්? ඒක ඉවරයි ඊට පස්සේ. අන්න ඒ වගේ. ඉතින් අසනීප වෙච්ච දවට සමාජලාවට අසනීපයක් වුණාම වගේ හිතනවා මේක කොච්චර මේ කවදාවත් මේක හොඳ වෙන්නේ නැද්ද කියලා මේක ඔයගේ සංසන්දනය කළ දළුවම සනීප වෙච්ච වෙලාවක් එක. ඒ වුණාට ඒවත් අනිත්‍යයි අන්තිමට. ඉතින් අන්න ඒ වගේ නැති වුණාට පස්සේ වෙලා තින් නැති වුණාට පස්සේ ඒක අපිට බලන්න පුරුදු වෙලා නැති එකත් කොට ඒක ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේ ඒක හිත පුරුදු වීම වැදගත් කියලා හිතෙනවා. ඉතින් මේ අනිත්‍යම එහෙම දැකීමේදී අපි දැන් මේකේ තව සියුම්ම බලන්න පුළුවන් පැටි අපි කතා කරන්නත් අවශ්‍ය වෙනවා කියලා හිතෙනවා. දැන් අපි ආනාපාන සති භාවනාව පුරුදු කිරීමේදී මේක මෙහෙමම අපිට සෑහෙන මං හිතන්නේ ස්වාමින් වහන්සේලා කල්යාණ මිත්‍රයන්ගෙන් උපදෙස් ලැබලා තියෙන මේ අනිත්‍ය බැලීම. දැන් එතනදිත් අපි ආශ්වාසය කියන එක දැන් ආශ්වාසය කියපුවාම අපි මේක මේ ජීවිතේ පවතින දේ ආශ්වාසයේ හුස්මක් අරගන්නෙම මේ හුස්මක් අරගන්නෙම මේකේ තියෙන මේ අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. ඒක තමයි ශක්තිය එන්නේ. දැන් මේ හුස්ම අරගෙන තියාගන්න බැහැනේ උනාට. මේක හුස්ම අරගෙන තියාගත්ත කියන්නේ ඉවරයි. ඒක පිට වෙන්න වෙනවා. දැන් අපි ප්‍රාශ්වාසයක් කරද්දී මේක පිට කර දාන්න. අයින් වෙන්න මේක. ඊට පස්සේ තමයි අනිත් එක. දැන් මෙතනත් ඇත්තටම මේක බලනකොටත් පේන්නේ මේ අනිත්‍ය ස්වභාවය මේ විදිහට මේ ආශ්වාස ප්‍රශ්වාසය උනත් මේ විදිහට බලනකොට නිතර දැන් අපි දෙක යර තථාගතයන් වහන්සේ අපිට මේ ඔය සතිපම සමාවෙන්න මේ ඔය මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපිට කියනවා මේ ආනාපම දැන් මේ උස්මන දැන් බලනකොට අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්කති විරාල විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. ඉතින් මෙන්න මේ වගේ මුලින්ම මේක අනිත්‍ය වශයෙන් අර මේක ශක්තියක් ගන්න කෙනෙක් වශයෙන් නෙමෙයි අපි මෙතනදී දැන් අපි බලන්නේ යෝගාචරයේක් වශයෙන් මෙතනදී මේක ජීවත් වීමට ගන්නට වැඩිය මේක මේ විදර්ශනාව දියුණු කරගන්න මේක මේ දැන් මේ අනිත්‍ය දැකීමේ අරමුණේ මේක මේ තියෙන මේ සුසු ගන්න හුස්ම එළියට ගිහිල්ලා තමයි එතකොට තවත් හුස්මක් ගන්න සිද්ධ වෙන්නේ අපිට. ඉතින් අන්න ඒ වගේ ඉතින් මේ විදිහට මේක බලාගෙන යනකොට මේ අපිට තේරෙන්නේ ඇත්තටම මෙතන තියෙන්නේ ඇති වෙන දෙයක් නැති වෙන දෙයක්. ඉතින් මේ ඇතිවීම ඉතින් මේකෙන් තමයි අර මම හිතන්නේ සමහර විදර්ශනා ඥාන දියුණු වෙන්නේ. දේවය ඒ වගේ දේවල් වේදනාවල් වුණත් එහෙමයි. මේවා ගැන වැඩිපුර අවධානය යොමු කරමින් ඉඳද්දී මේවා ගැන සතියෙන් බලන් ඉඳද්දී මේවා තුළ මේ ශීක්‍රයෙන් ඇති වෙන දේ ටිකක් අර වේගයේ අඩු වෙලා බලනකොට ජීවනේ නැති වෙන ස්වභාවය මොකද මේ අපි දන්නවනේ ওই විදර්ශනා ඥාන කරණාවක් තියෙනවා දිනු වෙන්න ඕන සෝතප්පත්ති ඵල සඳහා තී විදර්ශනා ඥාන තමයි දිනු වෙන්නේ මේ විදිහට බැරිමේදී. ඉතින් ඒකක් තමයි මේ උදේවය ඥානේ. ඉතින් මේ වගේ දෙයක් සම්කාලයක් පිරිනකොට ඒ වගේ ඥානේ මතු වෙනවා. ඉතින් ඒවත් සැහැන්න අපේ මාර්ගය තුළ වැදගත් දේවල්. ඉතින් මේක මේ ආශ්වාස ප්‍රශ්වාස කියන මේ සම්පූර්ණ මේ ප්‍රොසෙස් එක තුළම තියෙන්නේ මේ ඇතිවීම නැතිවීම කියන එක අනිත් ඒ විදිහට අවබෝධ වෙන තරමටම අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. ඉතින් මේක සඳහා ඉතින් අර මුලේම කරලා තියෙන වෙනවා. ඉතින් ඒ කියන්නේ සතිය සෑහෙන දුරට දියුණු වෙච්ච ඒ වගේම සමාධි සතියේ සමාධියත් තත්ත්වයක් ටිකක් දියුණු වෙන්න තත්ත්වයක් ඇති වීම අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් දැනගන්න මේ නිවරණ ටිකක් අයින් වෙලා හිත තුලින් මොකද ඒක එක සැරයක් දෙකක් දැනගත්තට වඩා ඒක ටිකක් දිගට දැනෙනකොට තමයි හිතට මේ හිතේ ස්වභාවය ඒකයි. දැන් යමක් ආයෙ දැනනකොට ඒ දේ දැනෙන තැනකට වැඩි යන්නේ ඒක නිසා අපි ඒක පුරුදු වෙනදී වැඩිපුර අපිට දකින්නත් ඒ විදිහට දැකීමට හැකියාවකුත් ඇති වෙනවා. ඉතින් අන්න ඒකත් මේ හිතේ ස්වභාවයම තමයි. අපි අර අසුදේ ගැන කිව්වම එහෙමයි. ඒක පුරුදු වෙලා තියෙන විදිහටම තමයි ඊට පස්සේ පේන්නේ. හැබැයි ඊට වෙනස් කරගත්ත ගාම ඒක වැඩිපුර කරනවා නම් එතකොට ඒ විදිහට තමයි හිත බලන්න පුරුදු වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක ඒකත් තවම හිතන්නේ දැනගෙන ටිකක් වැඩගත් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ අනිත්‍ය ලක්ෂණය ගැන අපිට ඇත්තටම කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අනිත්‍ය පැත්තෙන් තව මට වැඩි නම් තව බොහෝ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රෝ මෙතන ඉන්නවා. ඉතින් අපි ඒකත් සත්‍යයක් වැඩිපුර කතා කරමු. මේ අනිත්‍ය පැත්තෙන් මේක මේ කොහොමද මේ ඇතිවීමත් නැතිවීමත් ඇතිවීම නැතිවීම කියන මේ දෙක එකට කොහොමද මේක අපිට පුහුණු කරගන්න තව ටිකක් මොනව හරි උපදේශ දෙනවද? ඒ වගේ අපි ගැස්තර කතා කරමු. ජයන්ත මහත්මයා ටිකක් ඔබතුමාට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන් නම් මේ පැත්තෙන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිලුක් මහත්මයා. මම හිතන ඇත්තටම මේ විදර්ශනා ඥාන ගැන කතා කරා. ඇත්තටම මම හිතනවා සතියේමත් හුඟක් වෙලාට කියේ මේ විදර්ශනා ඥාන කිව්වම හිතන් දෙපා කියලා. මේක මහා විශාල මේ ඥානවල මේ අපිට ලබා ගන්න බැරි ඥානවල පැත්තට එහෙම දාන්න එපා කියලා. මේ විදිහට ඇත්තටම එක තැනක වාඩි වෙලා කියන්නේ මුලින්ම කය සංසුන් කරගෙන ඊට පස්සේ අපි කමටහනට කියන්නේ හුස්ම රැල්ලට හිත තිබ්බ වෙලාවේදී මේවත් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත සංසුන් වෙන්න කය සංසුන් වෙලා ඊට පස්සේ හිත ටිකින් ටික ටිකින් ටික සංසුන් වෙලා මේ හුස්ම රැල්ලට හිත යනකොට මේව ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා අපිට. ඒ කියන්නේ දැන් හුස්මක් ඇතුළට ගන්නවා කියන තැන දැන් නාසයේ වදින තැනනේ අපි දැන් බලන්නේ. නාසයේ වදින හුලන් ටික ඒ ෂණේම ඇතුළට යනවා. ඒ කියන්නේ එහෙමනේ වෙන්නේ. අපි අර මේ නිකන් ගලාගෙන යනවා වගේ නිකන් හුලම් පාරක් ඇතුළට යනකොට ඒ වැඩිච්ච හුලඟ අර හිතමුකො පොඩි පරමාණු අණු කීපයක් වැදුනායි කියලා මේ නහය කෙලවරේ ඒ ටික ඒ ෂණේම ඇතුළට යනවා. එතකොට ඒ ස්පර්ශය කියනක ඇතිවිච්ච ගමම්ම ඒක නැතින ආයතන තියන්නේ ඊට පිටිපස්සෙන් තියෙන මේ වායු කොටස් තමයි ඊළඟට එන්නේ. ඒ කියන්නේ ඒ වගේම ඒ වගේ පොඩි දෙයකින් පමණ අපිට තේරෙනවා මේ ආනාපාන කියන තැනදීම මේක ක්ෂණිකවම ඇති වෙලා නැති වෙන දෙයක් ඇති. කෙටි කෙටි පොඩි පොඩි පොඩි පොඩිට කඩා ගත්තාම මේක හොඳට තේරෙනවා. අර thin slicing of time කියලා කියනවා ධම්මජීව ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම මේ හැම වෙලාවෙම බලන්න කියලා මේ පොඩියට කඩා ගන්න මේක. අපි භාවනා කරන්න වඩනාට පස්සේ සිද්ධ වෙන දේවල් පොඩි පොඩි පොඩි පොඩි කෑලි හැටියට දකිනකොටම අපිට තේරෙනවා මේක නම් අපිට අර හුස්මක් ගන්නවා කියවට මේ හුස්මක් ගන්නෙ නැහැ. මේ චුට්ට චුට්ට එක මොහොතකට පොඩි දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන දේ ඇතිවෙවි නැතිවෙවි ඇතිවෙවි නැතිවෙවි යම්කිසි කාලයක් තුළ කරනවා අන්න හුස්මක් ගන්නවා. හුස්මක් පිට කරාට ඉතින් ඒ සත්‍ය බලන්න මේකට ලං වෙලා පුදුමන් තරම් ලං වෙලා මයික්‍රොස්කෝප් එකකින් බලනා වගේ බලනකොට තමයි සමහර ඒවා තේරෙන්නේ. ඉතින් ඒ තමයි අර අනිත්‍ය බලනවා කියන එක. ඇතිවීමත් නැතිවීමත් මෙහෙම ගන්නවා කියනකොට ඒක මේ හිතලා කරන දෙයක් නෙවෙයි. ඒ කයේ ස්වභාවයනුවයි මේ ආස්වාස ප්‍රසවාසය වෙන්නේ කියලා ඒ විදිහට තමයි තේරෙන්නේ බලනකොට. ඉතින් ඒ විදිහට ඇතිවීම නැතිවීම ආකාරයෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ උද්‍රාගාන පස්සේ කියන්නේ ඒක ඇලෙන්න දෙයක් නැති බවක්. මොකද මේ උද්‍රාසීන අපිට දීලා තියෙන කමඨහන මේ ආස්වාද ප්‍රසවාසය කියන එක ඇත්තටම කිසිම කෙනෙක් මේ ලෝභකමකින් හෝ නැත්නම් ද්වේෂයක් ඇති නොවන කමඨහනක් තමයි දීලා තියෙන්නේ. ආස්වාසය ගැන ලෝභයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයක් ඇති වෙන්නේ නැහැ. සමහර විට මේ හුස්ම ගන්න බැරි වගේ වෙලාවක සමහර විට එහෙම ඇති වෙන්න පුළුවන්. ඒ මිසක් සාමාන්‍ය එදිනදා ජීවිතයේ ගත කරනකොට ඒකට විශේෂ කැමැත්තක් හෝ විශේෂ අකමැත්තක් නැති කමටහනක් තමයි ආනාපාන සතිය. ඉතින් ඒක බොහොම වටිනවා අපිට ওই කියන කොටස් ටික බලාගන්න. එතකොට මට අර මේ ඉල්ලුක් මහත්තයා කියනකොට අර හුස්මක් අරගෙන අපිට ඕන වෙලාවක් කියාගන්න බෑ, හිස්ම නොගෙන ඉන්න බෑ, හුස්ම පිට නොකර ඉන්න බෑ කියනකොට මට හිතුනේ ඒක ඇත්තටම අනිත්‍යතාවයට වඩා ඒකේ අනාත්මතාවය මතුවෙනවද කියලා. ඒක ගැනත් පස්සේ ඔබතුමාට අවස්ථාවක් ලැබුණොත් ඒක පොඩ්ඩක් සඳහන් කරන්න. මට හිතෙනවා Tamanට ඕනේ හැටියට ඒක තියාගන්න බෑ කියන තැනින් මතුවෙන්නේ අනාත්ම භාවයක් කියලා. කොහොමද මම ප්‍රසන්න මහත්මයාට යොමු වෙන්න කැමති යම් කිසි අදහසක් අපිට ප්‍රකාශ කරන්න ප්‍රසන්න මහත්මයා? තිරුවන් සරණයි මහත්මයා, මම පසු සහභාගී වෙන්න තිරුවන් සරණයි. හන්දයි කුමාරි මහත්මිය, ඔබට මේක පුළුවන් සම්බන්ධ වෙන්න. ඔව් අපිට එහෙනම් කුමාරි මහත්මිය කියන්න. මාතෘ කුමාරි මහත්මිය යම් කිසි අපහසුතාවයක් ඇති කතා කරන්න. ඔව් කමල් එනකොන් මහත්මිය, ඔව් නිරන්ති මහත්මිය ඔබට මේක කියන්න. ජයන්ත මහත්තයා, මට තෙරන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් මතු වුණා. දැන් අපි ආධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්, ඇතිවීම නැතිවීම වශයෙන් අපිට බලන්න කිව්වේම සතිපට්ඨානයේ තියෙන කායනුපස්සනාවයි. එතකොට වේදනානුපස්සනා, අර චිත්තානුපස්සනා, ඒ ඔක්කොම ඒ තුනට දානවද නැත්නම් කායනුපස්සනා විතරක්ද එහෙම බලන්න ඕනේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මහත්තයා. තෙරන් සරණයි. අන්දයි තෙරුවන් සරණයි. අපි දිරුක් මහත්මයාට යොමුම් දිරුක් මහත්මයා, ඒ ගැන ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. ඔය ප්‍රශ්නේ සෑහෙන වැදගත්නේ මහත්මිය. ඒක මේ අපි දැන් සූත්‍රයේ කියවුවත් පැහැදිලි වෙයි. මේවා ඒ හතරටම අදාළයි. මේ හතර ගෝචර. එතකොට අපි තථාගතයන් වහන්සේ ඒකක් ගැනම කියලා තිනා මේ විදිහට බලන්න කියලා. ඉතින් ඒ සූත්‍රයේ වැඩිපුර කියවලා ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් වේදනාවල් උනත් ඇති වෙන නැති වෙන විදිහ, සිත් උනත් ඇති වෙන නැති වෙන දේට වැඩිපුර ඉතින් මේ තියෙනවා විස්තරේ. අදාළ ඒ දැන් චිත්තානුපස්සනාව පැත්ත ගන්නකොට තව වැඩිපුර තියෙනවා. ධම්මානුපස්සනාව ගත්තාම තව ඒක ගැන වැඩිපුර විස්තර තියෙනවා. අනිත් ඒවාට වෙනස්. නමුත් මේ පොදු වශයෙන් තියෙන ඒවා තමයි අපි කතා කරේ ගොඩක් අද මේ අධ්‍යාත්මික බාහිර වශයෙන්. එතකොට ඇතිවීම නැතිවීම වශයෙන් මේවා ඒ අදාළ දේවල් කොහොමද වගේ තෙරුවන් සරණේ බල සූත්‍රයේ බලන කොටත් ඒක පැහැදිලි වෙයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. ඉස්සනේ පැහැදිලි මහත්ත බොහොම පිං. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සල්වත් මහත්මයා, මට අර මේ ආධ්‍යාත්මික බාහිර ආයතන කියන දෙකේම මුලිකයක්ම නිසා කියලා සමාජයේ මතයක්. ඒ ආයතන හරහා රූපයක්ම නේද පෙනෙන්නේ කියන එක. ඒ ආයතන හයෙම ආධ්‍යාත්මික බාහිර කියනකොට අපිට රූපයක්මයි පාවලා දෙන්නේ කියන අදහස. මේමයි මහත්මිය, මම දන්නේ එතන එක. දැන් අපි ආධ්‍යාත්මික කියලා ගත්තේ ඇසකය, නාසය, දිවකය, මන්දනේ මේවා රූප. ඒවා රූප තමයි. ඉතින් මොකද මේවා සතරම ධාතුන්ගෙන් හැදිච්ච දේවල්නේ. එතකොට මන ඇරෙනකොට නේද තේරුම් ගන්න. ඒක ඉතින් ඒකත් ප්‍රත්‍යක්ෂයකට අදාස් තියෙනවා. මට නම් පෞද්ගලිකව ඉතින් ඒකත් එහෙ විදිහට වගේ තමයි ඉන්නේ. ඒක නම් කමක් නැහැ. ඒක තමයි වැරදිලා ඇති. මට බාහිර ගත්තත් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම මන්නම් ඒ ටිකත් රූපම තමයි. ඉතින් මේ වගේ ඉතින් මන් දන්නේ නැහැ මේ එක නිසා ඒක අදහස් කරේ මොකද්ද කියලා මට තේරුන්නේ නැහැ. මේකෙන් රූපමම නේද පේන්නේ කියලා මේ අධ්‍යත්ත බාහිරුනේ. මේවා තමයි රූප. එතකොට මේවට ගෝචර වෙන වෙලා එන ඔය විඥාණය ඇහැටියට තියලා ඊට උඩින් තියෙන ඔය වේදනා, සංඥා, චේතනා අපිව කතා කරන ඒ වගේ ටික තමයි නාම ධර්ම වශයෙන් එන්නේ. ඉතින් අන්න ඒ වගේ අදහසක් තමයි කප්පෙන්ට මාත්මය. මොකද එතන අදහසක් තියෙනවද ඒක ගැන? නෑ අම්ම බලමු. වසන්ත මාත්මයද මෙල බලමු. වසන්ත මාත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න පුළුවන් දෙයකට සම්බන්ධයෙන්. අහ්, සරණයි. නෑ ඉතින් අපි දැන් ධර්මයේ ආරක්ෂාවල් දී ඉගෙන ගන්න තියෙන්නේ දැන් අභ්‍යන්තර වෙනවා ආයතන ඊට පස්සේ බාහිර කියන ආයතන කියන නිගමන තියෙන්නේ. අභ්‍යන්තර ආයතන ඇස කන නාසය දිවකය මනස කියලා කියනවා. බාහිර ආයතන වලට කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩක්. ඒවා ආයතන කියන්නේ. මේ ආයතන වලින් උපද්දලා දෙනවා යම් කිසි දෙයක්. ඒකකොට ආයතන වලින් මොකක්දක් උපද්දලා දෙනකොට තින් දැන් අපි ගත්තොත් දැන් ඇස කියලා ඇසට රූප විතරයි ගෝචර වෙන්නේ. දෙයක් දෙයක්ම නැහැ. ඒකකොට එතන හැදෙන්නේ රූපයක්. රූප. ඒකද ඇස ඊට පස්සේ දැන් ශබ්දයක් නම් ශබ්ද කියන එක නිකන් මාත්‍රයක්. ඒක නිකන් මොකක්ද ශබ්දයක්. හැබැයි ඊට පස්සේ ඒ ශබ්දේ හරහා අපිට එන්නේ රූප සංඥාවක්. ශබ්දය හරහා රූප සංඥාවක් එන්නේ. ඒකකොට ඒ සංඥාව ඔස්සේ තමයි අපි ඉතින් ඒක සංඥාව ඒකත් ඒක විඥානයක් කියනහම ඒ විඥානයට දැනෙන්නේ කිසිම දෙයක් මේ ශබ්දයක අපටගේ මේ ශබ්දයේ කාර්යකෘතිය කියලා දැනෙන්නේ නැහැ. මොකද දැන් ශබ්ද සංඥා. හැබැයි අපි මන ආයතනය ඇතුලේ මනස තමයි අර ආපු සංඥාව ඔබ්බේ අර දැක් අහපු ශබ්දයේ මේ ආපු ඒ ශබ්ද සංඥාව අර්ධය මනස කියන මේ තමයි මේක කියන්නේ. ඉතින් ඉතින් එන්නේ රූපයක්. ඉතින් අපිට හැම ආයතනයකින්ම එන්නේ ඔක්කොම ටික රූප තමයි එන්නේ. මේ දිරුක් මහත්තයා කියන්නේ හැම ආයතනයකින්ම රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ඒ ඔක්කොම රූපයෙන්. ඉතින් ඒ රූප ටික තමයි අපි ඉතින් ඊට පස්සේ ඒක තිබින් ඇතිව වේදනාවක්, වේදනාව නිසා විඳින නිසා ඇතිව සංඥාව, මේ සංඥාව දැනගන්නවා. දැනගත්ත එක කෙරෙහි අපි තව තවත් ප්‍රයත්න පහළ කරනවා, ප්‍රපංච කරනවා. ඉතින් අපි ඒක තමයි ඉතින් ඒක ඉතින් ඒක තියෙනවා. ඒකද ඒ શબ્දේ නැතිවලා ගියත් අපිට ඒ શબ્දේ තියෙනවා. ඒක පොඩ්ඩක් තමයි නිමිත්තක් කියන්නේ. නිමිත්ත තියෙනවා. දැන් මේ શબ્දේ දැන් මේ කතාවේ එහෙම තියෙනවා. දැකපු රූපයක් උනත් ආමේ තියෙනවා. කියලා ඒ නිමිති පහළ වෙන්නේ තනිය කරම මේ ඉතින් අපිට අපි හදාගත්ත දේ ඒ මනසේම අපි ආපෝ වමාරලා වගේ ගන්නවා. හැබැයි ඒක වෙන දැනෙන මේ අර හේතු වෙනකොට ගන්නේ. දැන් මම නම් දැන් අමිත්‍ය ගැන අපි පොඩ්ඩක් කතා දැන් මහත්මයාම කතා කරා. ඒ වෙලාවේදී දැන් ඇත්තටම දැන් අපි කතා කරන මහත්මයා කියලා කියනවා දැන් මෙහෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එකට විනාශ වෙලා යනවා. දැන් බාහන්තුන් අපි නටබුන් දැක්කම කියනවා අපි ශරීරය බලන අපි පොන්චි කාලේ අපි ශරීරෙින් දැන් තියෙන්නේ ඒවා කොහොම ඉතින් විපරිණාම වෙලා යනවා. ඒකට උනාසි කියලා කියන්නේ අමිත්‍යන්නේ ඇත්තටම මේ ධර්මයේ මම හිතන්නේ ඉගෙන ගන්නකොට තියෙන්නේ මේ විපරිණාමය කියලායි. විපරිණාම වෙලා ගිහිල්ලා විද්දේ ඒක නැති වෙලාම ගියාම එතකොට තමයි කියන්නේ ඒක අර අනිත්‍යස්ස භාවයට කියන්නේ ඒක සම්පූර්ණ නැතිලා වෙන පොළොට පස් වෙලාම ගියාම මුකුත්ම නැහැ. නමුත් අනිත්‍ය සංඥා සූත්‍රයක අනුව නම් තියෙන්නේ මහත්මයා මේ දැන් අපි ඉගෙනගෙන තියෙන විදිහට මෙහෙමයි. දැන් අර හේතු නිසා හේතු ඒවා හේතු විදිනකොට මේක ඇතිලා ඒ හේතු නැතිනකොට ඒක නැති වෙලා යයි. එතකොට අර ඉති රූපං ඉති රූපස්සංස සමුදය අත්ංගමෝ කියන එක ඉති රූපය කියන්නේ මෙහෙමයි කියලා බලනවා. හදක බලලා ඊට පස්සේ සමුදය කියන්නේ හේතු යෙදෙනකොට. අපේ හේතු නැත්නම් හි සමුදයක් නැහැ. එතනම ඒ සමුදය බලනකොටම අත්ංගමේ තියෙනවා. ඒකයි අර අනාපින්දික වාද සූත්‍රය අන්තිම හරියට තියෙන්නේ. චක්කුම් අර චක්කුම් අසති රූපං අසති කියන්නේ නැහැ නෙමෙයි. හේතු නැත්නම් නැහැ. ඒ කියන්නේ කතාවක් කරන්න රූපයක් නැහැ අපිට. ඒකයි මේ විදිහට තමයි බලනකොට ඉතින් අර ඒ පැත්ත නිකන් වැටෙන්නේ පේන්න ගන්නවා වගේ නේද. එහෙම හිතනකොට එතකොට කියන හොඳටම දැන් අපිට ඒ විදිහට බලනවා පේනවා. එතකොට අර සත්‍යෝපාදයට අනුව මේ හිමස්මින් සති ඉදන් හොති කියන ඒ සිද්ධාන්තයට මේ ගලපන්න පුළුවන්. එතකොට අපිට හොඳටම පේනවා මේක ගැලපීලා යනවා කියලා. මේ ඒ විදිහට අනිත්‍ය බලනකොට කියලා මට ඉතින් දැන් මොකද කියලා සරණ බොහොම පිය මහත්මයා බොහොම හොඳයි කියලා සරණයි. මම හිතනවා අපිට තව සුළු වෙලාවක් තියෙනවා දිලුක් මහත්මයා ඔබතුමාට තවත් මේ සූත්‍ර සම්බන්ධයෙන් යමක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඔතිරුවන් සරණයි. මම හිතන්නේ අපි සෑහෙන මම හිතන්නේ අදට කතා කළා. ඉතින් මම හිතන්නේ ඒ අපි අද ඒ කොටසින් අවසන් කරමු කියලා. මොකද ඒකත් තමයි මට ටිකක් අසනීප තත්ත්වයකින් වගේ ඉන්නේ. ඇත්තටම මේ ඒක නිසා ටිකක් මහන්සිය කරුණාවෙන් ඒක නිසා ඉල්ලා සිටිනවා අපි අද ඉක්මනට ඉවසන් කර දැන් අවසන් කරමු කියලා පුළුවන් නම් ඉතින් ටිකක් එන සාරාංශයක් අද දවසේ අපිට ටේක් හෝම් මෙසේජ් එක නැත්තම් සාරාංශයක් එක මම හිතන්නේ ඇත්තටම මේක දැනටමත් ලැබුණා අපිට නාට අන්තිමට මේ කවුද අපි මහත්තයා කවුද මේ කතා කරපු ඒක ඔව් වසන්ත මහත්මයා කියපු දෙය. ඉතින් ඒ ගැඹුරටම ගිහිල්ලා එතුමා ඒක කිව්වේ අනිත්‍ය ගැන. මොකද මේ එතනදී වචන දෙකක් කියනවා තථාගතයන් වහන්සේ කතා කරන මේ සංකත්ත කියන එකයි සංස්කාර. දැන් මේ දෙක බල දැන් අපි හැමතිස්සෙම තථාගතයන් වහන්සේ කියන්නේ මේ සංස්කාරවලයි අනිත්‍ය බලන්න කියලා. එතකොට සංස්කාර ගැන කියනකොට තමයි අනිත්‍ය කියන එක ගැන කියන්නේ. එතකොට සංකාර සංකත කියන එක ගැන කියනකොට කියනවා උපාදෝපඤ්ඤති වයෝපඤ්ඤති තිතත් අන්නතස්. එතකොට අර සංකතදී අපි අර ඒක එතනදී එතන අර එක පොඩි සටල් ඩිෆරන්ස් එක වෙනසක් තියෙන ඉතින්. හරියට අර එතනදී මම හිතන්නේ අපිට අර උදාහරණයක් තියෙනවා. දැන් අර වතුර ටැංකියක උඩ බටේකුයි යට බටේකුයි කියනවා මේ බට දෙකෙන් වතුර එනකොට අපිට දැන් එක දිගට වතුර එනකොට ඒක වතුර තියෙන ගතියක් තියෙන්නේ විතරම ඒක නිකන් අර සංකත දෙයක් වගේ තමයි ඒක වගේ. එතකොට අර ඒකේ නිතර එන යන ගතිය තමයි ඒකේ ආරණ අනිත්‍ය සංස්කාර ගතිය ඒ විදිහට වගේ තමයි ඒකේ උදාහරණ වශයෙන් දීලා තියෙන්නේ. ඒ වගේම තමයි වතුර මල් වගේ තියෙනේවනේ නිතරම වතුර උඩට ගිල්ල ඒක වතුර මලක් තියෙනවා වගේ එක දිගට පවතින දෙයක් වගේ නිකන් වෙනස් වගේ ඒක එක නිකන් සංකතයේ පැත්තෙන් බලන්න ඒක වගේම අනිත් පැත්තේ. ඉතින් මේ එතනදී තියෙන්නේ තථාගතයන් වහන්සේ සංස්කාර ගැන කියනකොට තමයි අනිත්‍ය ගැන කියන්නේ. එතකොට සංකත දේ පිළිබඳව කියනකොට තමයි උපාදෝපඤ්ඤති වයෝපඤ්ඤති තිසස්සන අඤ්ඤතස්ස මේක තැන වෙනත් විපරණ නාමයකට පාඩපත් වෙනවා. මම හිතන්නේ ඒක වෙන්නේ නැති තුමක් ධම්මාකාරකින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැති කියලා. ඉතින් අද අපි සාකච්ඡා කළේ සතිපට්ඨාන සූත්‍රයේ මේ තවත් පොඩි කොටසක් අජ්ජත් බාහිර ඒ වගේම අනිත්‍ය සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ අපිට පෑහෙන කරුණු ඉදිරිපත් වෙන අපේ කල්යාණ මිත්‍රයින්ගෙන්. ඉතින් අපිට මට නිතර හිතෙනවා ගොඩාක් රිසිප්ට් තියෙනවා. අපි ගොඩාක් රිසිප්ට් තියෙනවා. ඉතින් උයන්න උයලා කෑවේ නැත්නම් රහදන්නේ. ඉතින් ඒක නිසා ඒක මම නම් ඉතින් කොහොම හරි උත්සාහ කරනවා මේක මොකක් හරි පොඩි දෙයක් හරි වයාගෙන මේක රහ කොහොමද කියලා බලන්න ඕන කියලා. නැත්නම් ඉතින් අර රිසිප්ට් කෑවට එච්චර උත්සාහක් නෑ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි පොඩි දෙයක් හරි කමක් නෑ කරගන්න පටන්ගෙන කරගෙන යන්න පුළුවන් කියන එක නම් මම නම් හොඳටම දන්නවා. ඒක කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් ඒක කරොත් වරදින්නේ නැති බව අපි දන්නවා. ඉතින් ඒක නිසා ඒ විදිහට අපි යම්කිසි දිවිීරයක් අරගමු මේ සාකච්ඡාවේ අපිට උදව් කරපු සියලුම කල්යාණ මිත්‍රයන්ගේ අපි පුස්තකයේ වෙනු. ඒ වගේම අපි දලවත්ත මහත්මයා අපි මේ සම්බන්ධ කරලා කොච්චර වුණත් මට කිතා ගන්න බෑ මම නම් මේ වගේ එකක් කරයිද කියලා මේ වගේ මෙච්චර කැපවීමකින්. ඉතින් එතුමාට අපි දැන් කෘතඥ වෙනවා. එතුමාට යසනීක තියෙන ඒවා ඔක්කොම දුරු වෙලා මේ මාර්ගයේ ඉදිරියට කටයුතු කරගෙන යන්න මේ සියලු කුසල් හේතු වේ. වගේම අපිට හැමදාම උදව් කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපිට කවදත් උදව් කරන මේ අපි දන්නවනම් යමක් හරි මොනවහරි පුහුණු කරනනම් ඒ හැම දෙයක්ම කල්යාණ මිත්‍රයෝ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ සහ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගත්ත දේවල්ම විතරයි වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒක නිසා හැම කල්යාණ මිත්‍රයෙකුටම පුදක්නේ වේවා අපිට ගුරු වශයෙන් අපිට දැකපු නැති දැකලා තියෙන හැම කෙනෙකුටම පුදක්නේ වෙනවා. හැම කල්යාණ මිත්‍රයෙක්ටම මේ දැන් තියෙන සීලය අදි සීලය බවටත් සමාධිය අදි සමාධි ප්‍රඥා අදි ප්‍රඥා බවටත් පත් වේවා. බොහෝ කලකින්ම මේ මාර්ගඵල අවබෝධයට හේතු වේවා. තෙරුවන් සරණයි හැම දිනටම. තෙරුවන් සරණයි. අපි ධර්ම මානසිකාරයේ කියෙව්වට ඔබතුමාටත් අපි ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම නිර්වාණ අවබෝධයෙන් ලැබේවා. හොඳයි. එහෙනම් අපි සමුගනිමු අදට. දලොත් මහත්. තිරුවන් සරණයි සියලු දෙනාට.